හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනවත්ම ඉතාමත්ම ගෞරවයෙන් අපි අද දවසේදීත් සතියේ දිනන්නේ කරන ධර්ම සාකච්ඡාවට පිළිගන්නවා. අපි අද ධර්ම සාකච්ඡාව අපි මේ පසුගිය දිනවල කතා කරන දේවල් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට සාකච්ඡාවක් ඉදිරියට පොඩ්ඩක් පවත්වමු. මම මේ ප්‍රශ්නයක් කිම සාකච්ඡාව ආරම්භ කරනවා. මම ප්‍රශ්නේ සදාම යොමු කරන්න කැමති දිලෘප් මහත්මයාට. දිලෘප් මහත්මයා, ඇත්තටම මේ දියසුලිය ගැන අපිට කටුකුඳි ඥානන්ත සාමි වහන්සේ ඒ දියසුලිය උදාහරණයක් කරගෙන බොහෝ විට දේවල් පැහැදිලි කරලා දීලා තිනවා. ඒ දියසුලිය උදාහරණ පැහැදිලි කරගන්න කලින් මේ උන්වහන්සේගේ යම් යම් දේශනාවල අපිට ඇහිලා තියෙනවා මේ ඉත්තභාව සහ අඤ්ඤතාභාවය කියන වගේ පද දෙකක් ගැන. ඒ පිළිබඳව කිසියම් මතකයක් ඔබතුමාට තියෙනවද? මොකද්ද මේ ඉත්තභාවය සහ අඤ්ඤතාභාවය කියලා කියවෙන්නේ කියන දේ ගැන කිසියම් ආකාරයේ පොඩි හෝ මතකයක් තියෙනවද දන්නේ නැහැ. දියසුලිය සම්බන්ධයෙන් උන්වහන්සේ ලියපු පොතක තියෙනවා ඒ වගේ පැහැදිලි කිරීමක් කරලා. එහෙම මතකයක් තියෙනවා නම් කමක් නැහැ, නැත්නම් අපිට පුළුවන් වෙනත් විදිහකට යොමු වෙන්න දෙන්න. පිරුවන් සරණයි දල්වත් මහත්මයා. මම හිතන්නේ අපි එක මේ යම් ආකාරයකින් පොඩ්ඩක් සාකච්ඡා කළා වගේ පෞගිය අපි සාකච්ඡා කරපු වෙලාවකදී මම හිතන්නේ එතනදී අර ඒකට ප්‍රවිෂ්ටයක් වශයෙන් දැන් අපි අර මේ බොහෝ ධර්ම දේශනාවදී යොදා ගන්නවා. ඉතින් මට මතක හැටියට අපි අර දැන් ගිය හැරේක අපි සාකච්ඡා කරපු දේ අපි කතා කරා මේ නිවනේ නිවීමේ දෙවැනි දේශනාවේ. එතකොට අපි එතනදී මට මතක හැටියට අපි මුලින්ම එතනදී අපි අවසාන වශයෙන් ගන්නකොට කතා කරේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් උන්වහන්සේ ඒ පිළිබඳ කරපු විග්‍රහය. ඒ කියන්නේ අපි ඒකේ තියෙන න්‍යාය ගැන මුලින්ම සඳහන් කරා. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයේ තියෙන න්‍යාය ඒක පද හතරකින් දැක්කන බව අපි දැනගත්තා. මේ ඇති නිසා මේ ඇති, මේ ඇති කල්හි මේ ඇති වේ කියන දෙයක්, මේ නැති නිසා මේ නැති, මේ නැති කල්හි මේ නැත කියන ඒ සමුදේසා නිරෝධය දැක්වෙන ඒක අපිට බලන්න පුළුවන් වෙනම දෘෂ්ටි කෝණයක්. අපි සාමාන්‍යයෙන් හැමදේම බලන්නේ තියෙනව නැහැ කියන දෘෂ්ටි කෝණයකින්. ඒක සම්පූර්ණයෙන් පරිබාහිරව මේව තියෙනවත් නෙවෙයි නැතත් නෙවෙයි, නමුත් මේවා හේතු නිසා ඇති වෙලා ඒ හේතු නැති වෙනකොටම නැති වෙලා යන ඒක වෙනම දෘෂ්ටි කෝණයක් වශයෙන් දැක්වෙන්න පුළුවන්. ඉතින් අපි එතනදී ගොඩක් අවධාරණය කරා මේ පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීමම යන්ත්‍යාදුරට හෝ ගොඩාක් භාවනා කරන්න ඕනත් නැහැ. මම උදාහරණයක් කියන්නම්. මම දන්න මේ එක මේ මිතුරියක් ඉන්නවා මේ ගොඩාක් ධර්ම මාර්ගයේ ඉදිරියට ගිය කෙනෙක්. එයා මට කිව්වා ඔය මේ පටිච්ච සමුප්පාදය දැන් මේ ධර්ම මාර්ගයේ ගොඩක් කලින් නොගිය කෙනෙක්. නමුත් පස්සේ ඉතින් යම් හේතුවක් නිසා මොකක් හරි ධර්ම පදයක් ඇහිලා හරි එහෙම නැත්නම් මොකක් හරි ජීවිතයේ යම් කිසි අත්දැකීමක් නිසා වෙන්න ඇති ඒ මාර්ගයට එන්න ඕන හිතලා නිකන් ඊට පස්සේ අපි දැන් කාලේ කරන දේ දන්නවනේ. ඉතින් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බලනවා කොහොමද මේක මේ Google වල ගහලා බලනවා මේක කොහොමද මේකට මේක කරන්න කියලා. එයත් ඕකම තමයි කරේ. ටිකක් තරුණමයි වයස කෙනෙක් නිසා මේක ගිහිල්ලා ගැහුවා මේ කොහොමද මම මේක මේ ප්‍රාර්ගයට යන්නේ කියලා. මේ ධර්මයේදී බෞද්ධ කෙනෙක් ඉතින් බෞද්ධ ප්‍රතිපදාවට ගොඩක් ලැබිලි වල නොහිටියට ඉතින් ගන්නවනේ මෙතන මේ ආගම තමයි මෙතන අන්තිමට අපිට තියෙන මේ සැලසිල්ල කියලා මේකට කියන්නේ. ඉතින් ගැහුවට පස්සේ කොහොම හරි මේ එයාටගේ වාසනාවකට වෙන්නේ නැති මේ ඥානන්ද ස්වාමීන් වහන්සේගේ පටිච්ච සමුප්පාද සම්බන්ධ කොටසක් තමයි මේ රිසල්ට් එක වගේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක කොච්චියකට පස්සේ ඉතින් බලන්න කොච්චර කලින් සමහරට ඉතින් ඒ පින් කරලා ඇති ඒක කියුවා එච්චරයි කෝණ උනේ ඒක කියුවා විතරයි කිව්වා. ඒකයි කොයාට ඕන උනේ ඒක මේ ඔළුවට ගියා කියලා ඊට පස්සේ මේ පිටිපස්සේ ඉන්න ගොල් අර කටුවක් තියෙන ගොළු බෙල්ලෙක් ස්නේල් ගොළු බෙල්ලෙක් වි මේ මගේ වෙනසක් නෑ නේද කියන තරමටම ඒක තේරුණා කියලා එතනින්ම ඇත්තටම සම්පූර්ණයෙන්ම කැප වුණා ධර්මයට. දැන් බොහෝ කාලයක් තිස්සේ මම පෞද්ගලිකව දන්නවා අවුරුදු 7ක් 8ක් තිස්සේම ගිහි වශයෙන් හිටියත් දස සීල් රකින ඉතාමත්ම මේ ඉතා දියුණුවට ප්‍රාණ ඉදිරියට බොහොම දියුණු උත්තමේ උත්මාවියක්. ඉතින් ඒ වගේ අය අනන්තවත් ඉන්නවා. ඉතින් ඒ වගේ අය ඉන්නවද කියලා කවුරුවත් දන්නේ නැහැ. පෞද්ගලිකව දන්න කෙනෙක් කරන්න. ඉතින් මට කියන්න ඕනේ, ඉතින් අර අර අපි අර දන්නවනේ දෘෂ්ටියෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව තියෙනවා කියලා. එතකොට අන්න ඒ වගේ, ඉතින් ඒ වගේ දෙයක් අපි මේ දැන් බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ එක පැත්තකින් බලනකොට භාවනා කරලා ආදී. ඉතින් අපි අර සමාහලාවට ඒ වගේ දැන් සමාධි ආදී වශයෙන් බොහෝ විට ඒ පිළිබඳ ගොඩක් උනන්දු වෙන අතර දැන් ඉතින් මේ වගේවත් ඇත්තටම අහන්න ලැබෙනවා. ඉතින් ඒකයි මේක මම මේ දන්න මේක මට ගරන් කළා කියන්න පුළුවන් කතාව. මම පෞද්ගලික දන්න මට මේක සත්‍යයක් වශයෙන්ම කියලා මේ ආය අවන් අහපු දෙයක් නෙමෙයි. කාගෙන්වත් අහලා කියන නෙමෙයි, මම පෞද්ගලික දන්න දෙයක්. ඉතින් මම ඔබතුමලා ටික කියන්න මුලින්ම එහෙමත් තියෙනවා. ඉතින් ඒක නිසා හැමතිස්සෙම දැන් මට සමාධිය ලබා ගන්න බෑ. එහෙම නැත්නම් මට ඒ වගේ එහෙම ප්‍රශ්න තියෙනවා කියලා වුණත් පසුබහින එක ඒක ඒක අවශ්‍ය නැහැ. ඒවත් අවශ්‍ය තමයි වෙන්නේ නැති මාර්ගය යනකොට. නමුත් දැන් මේ වගේ උදාහරණකින් පේනවා ඇත්තටම පළවෙනි දේ අවශ්‍ය වෙලා තියෙන්නේ මේක කරගන්න ඕන. මේක මේ ඇත්තටම මේ තථාගතයන් වහන්සේ තමයි මේ මේකේ මෙතනින් මේ මේ තියෙන අපේ දුක් ගොඩින් එළියට යන මාර්ගයක් කිව්වේ කියලා කොයි වෙලාවක හරි ඒක අවශ්‍යතාවය එනකොට උන්වහන්සේ හැමතිස්සෙම අපිට ඉන්නවා. ඉතින් ඒක උදව් කරන්න. ඉතින් අන්න ඒක මතක තියාගෙන නිතරම ඉන්න ඕන. මම හිතන්නේ මේක අපි අද දලුවත්ත මහත්මයාත් අපි කලේ නේලාවේ ආරම්භයක් වශයෙන් මට ඒක කියන්න ඕන ප්‍රශ්නෙට උත්තරයකටත් වඩා. ඉතින් ඒ කියන්නේ කොමන තත්ත්වයක් මත ඒකයි අපිට ශ්‍රද්ධාව තියෙන්නේ උන්වහන්සේට ගොඩක්. කොමන මොන තත්ත්වේ වුණත් අපි කොච්චර වෙන පැතිවල ගිහිල්ලා ආවත් හැමතිස්සෙම අපිට උන්වහන්සේගේ ධර්මය උන්වහන්සේ පිහිටට තියෙනවා අපිට මේ අවශ්‍ය වෙලාවට හැමතිස්සෙම එක තියෙනවා කියන එක එකේ තියාගෙන ඉන්නේ එක වටිනවා. ඉතින් අපි අද මේ දැන් මේ දලුවත්ත මහත්මයාගේ ප්‍රශ්නේ ගැන කතා කරනකොට ඉතින් මේ පටිච්චසමුප්පාදය ගැන අපි දැන් කතා කරන්න දැන් දැන් පටන් ගත්තා. ඊට පස්සේ අපි ඒක පටිච්චසමුප්පාදය දැන් එතකොට ඒ වගේ න්‍යාය ගැන සඳහන් කළා. ඊට පස්සේ මේ න්‍යායට අනුව වැඩ කරන උදාහරණ 12ක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මේ අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන ආදී වශයෙන් අපි දන්නවා. දැන් මේ සේව කටපාඩමේ මේ වයින් දුක සකස් වෙන හැටිත් ඒ ආදී වශයෙන් මේ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒ වගේම මේ එකින් එක දුරු වෙන ආකාරය මේ තිබෙන හේතු වයින් වෙනකොට ඒ සම්බන්ධයේ තිබෙන හට ගැනීම නැති වෙන සමුදය පැත්තත් ඒ වගේම මේව නැතිවීමදී ඇති වෙන නිරෝධය පැත්තත් අපි සාකච්ඡා කළා. දැන් මෙතනදී අර ඒක වැදගත් වෙන්නේ දැන් අපි දන්නවා අර සමුදය පැත්ත කතා කරගෙන යනකොට අපි දැන් කියනවා මේ උපත තියෙන්නේ ජරා මරණේ. අපි ඒක තමයි මම හිතන්නේ සාකච්ඡා කරේ. ජරා මරණය තියෙන්නේ කුමක් නිසාද කිව්වම ඒක උපත කියලා කියනවා. ඉතින් අන්න ඒ වගේ ඒ විදිහට කිහිල්ලා එතකොට භවය තියෙන්නේ කොහොමද උපත නිසා කියලා. එතකොට උපාදාන තියෙන්නේ ඒ ආදි වශයෙන් ජාති භවපත්‍ය ජාති ආදි වශයෙන් මේ විදිහට ගිහිල්ලා එතකොට වේදනාව තියෙන්නේ ස්පර්ශය තියෙනකන්. ස්පර්ශය තියෙන්නේ සලායතන. සලායතන තියෙන නාම රූප. එතන නාම රූප විඥාන. දැන් මේ නාම රූප විඥාන එතකොට විඥානේ තියෙන නාම රූප. දැන් අන්න එතනට ගියාට පස්සේ දැන් අර වගේ එකින් ගිහිල්ලා ඒ නාම රූප විඥාන කියන තැනට ගියාට පස්සේ ඒ නාම රූපය තියෙන විඥානයේ හේතු කරගෙන විඥානයේ හේතු වෙන්නේ විඥානයේ හේතු වෙන්නේ නාම රූපය. එතකොට එතනාර නිකන් මේ අර එකිනෙකට බැඳිච්ච ඔය අපි දැන් මේ ධර්මයේ සමර්ථන වෙනවා අන්‍යමන්‍ය ප්‍රත්‍යතාවය කියලා. අන්න ඒ වගේ නිකන් එකට කැරකෙන ගතියක් එතන. කැරකෙන ගතියක් එතන එකට එකිනෙකට මේ යැපෙන ගතියක් වගේ එතනදී දැක්කෙන එක හරියට නිකන් හරියට කල්ලාඩි දෙකක් සමාන්තරව තිබ්බ වගේ. එතකොට මේකෙන් මේකට ප්‍රතිබිම්බ වැටෙනවා වගේ නිකන් ලනුන් දන්නේ. ඒක දැක්ක වශයෙන් එහෙම මට නිකන් හිතලා. ඉතින් අන්න ඒ වගේ මේ ඉතින් ඒ වගේ තත්වයකට එනවා. දැන් අත එතනදී තමයි අර මේ අපිට දියසුලිය කියන එක වෙන්නේ. දැන් අපි දැන් ඒ එක යම් කිසි මේ යන දියපහරේ මේ එක පැත්තකට යන ඕන ජල පහරක් ඊට විරුද්ධ පැත්තට යන්න ගත්තා මේ දෙක ඇති වෙන ගැටීම නිසා අර ඇති වෙන ගැටීම නිසා ඇති වෙන දේ ඇති වෙච්ච ගමන් එතනදී තමයි අපිට ඒක මෙතනක් එතන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඒකට අපිට තථාගතයන් වහන්සේගේ මේ තියෙනවනේ අර කොටසක් අපි ඉතා මම හිතන්නේ ප්‍රකරේ එතන එත්තාවතාකෝ ආනන්ද ඡායේතවා ජීයේතවා මීයේතවා උපජ්ජේතවා එත්තාවතා අධිවචන පතෝ එත්තාවතා නිරුක්ති පතෝ එත්තාවතා පඤ්ඤාති පතෝ එත්තාවතා පඤ්ඤාවචරා එත්තාවතා වට්ටං වටති ඉත්තත්තං පඤ්ඤාපනාය යලිදං කාම රූපං සහ විඥානේන කියලා. ඒ කියන්නේ ආනන්දේ මෙතනින්ම කෙනෙක් උපන්නේ වේ, දිරන්නේ වේ, මැරෙන්නේ වේ, චුතවන්නේ වේ, යලි උපදින්නේ වේ. මේ තාක් දුරට අධිවචන මාර්ගයක් වේ, මේ තාක් දුරට නිරුක්ති මාර්ගයක් වේ, මේ තාක් දුරට ප්‍රඥාති මාර්ගයක් වේ, මේ තාක් දුරට ප්‍රඥාවගේ පැස ගැනීමක් වේ. ඉත්ත භාව ඉත්තත්වයක් පෙන්වුම් කිරීම සඳහා මේ සංසාර වටේ සංස්කාර නැවති මේ දියසුලිය මේ තෙක් දුරට කරකිනවා කියලා. එතකොට මෙන්න මෙතනදී දැන් අපි වචන කිහිපයක් මේ දෙනවා මේ මේක මේ පාඩේ මට සෑහෙන වැදගත් තේරුම් ගන්න. දැන් අර ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න හදපු දියබලක් නිසාම ඇති වෙන ගම්පණ ගැටීම නිසාම ඇති වෙනවා එතන කිසියම් ක්‍රියාවලියක්. ඒක යටට යන ගැටියක් තියෙනවා. අපි දන්නවා අර මේ එතනදී සාකච්ඡා කරව වට කියන එක දියසුලිය කියන එක තමයි. ඒකට ඇද ගැනීම උපාදීන ගතියක් තියෙනවා. මේක යටට යනකොට ඒකට වට පිටාවේ තියෙන ඒවා දැන් ඊට අමතරව දැන් ඔයදයක් වෙච්ච ගමන් කෙනෙකුට එතන යමක් තියෙන දෙයක් හැටියට පෙන්වන්න පුළුවන්. මෙතන දැන් මේ දියසුලියක් මේ වගේ යම් කිසි වැඩක් වෙන තැනක් තියෙනවා කියලා මේක අංග වෙන අනිත් තැන්වල සාමාන්‍ය නෑ. නමුත් මෙතන මොකක් හරි එකක් තියෙනවා කියලා ඊළඟට එතන ඊට පස්සේ ඒකට තව කියන්න පුළුවන්. මේක තියෙනවා නම් ඒක ඉවුරේ වම් පැත්තේ තියෙන එක. එහෙම නැත්නම් ඉවුරේ දකුණු පැත්තේ තියෙන එක. අපිට මේ වගේ දියසුලි දෙකක් තියෙනවනේ. දැන් එතකොට කියනවා මේක පොඩි එකක්, මේක ලොකු එකක්. ලොකු දියසුලිය. අන්නේ අරක මේ මොහොන් භයානක ගැඹුරු වැඩි දියසුලිය. මේ ආදී වශයෙන් මේ වගේ දෙයක් ඇති වෙච්ච ගමන් ඊට පස්සේ ඔකට සාපේක්ෂව බොහෝ දේවල් කියන්න පුළුවන්. අපි දැන් ඒක තමයි අර එතනදී අපිට මේ කියන්නේ මේවට විවිධ අධිවචන නිරුක්ති ප්‍රඥාති මේ ආදී වශයෙන් විවිධ දේවල් අපිට මේකට අල්ලන්න පුළුවන්. මේ වගේ තැනක් ඇති වෙච්ච ගමන්ම හැබැයි අන්තිමට ඒ තැනක් ඇති වෙනා කියලා අමුතු දෙයක් උත් නැහැ. අර විරුද්ධ පැත්තට යන්න තිබිච්ච දියවැල නිසාම එතන ඒ වතුරෙන්ම ඒ යන එකෙන් ඇති වෙච්ච යම් කිසි සංසිද්ධියක් නිසාම ඒ තුළ මේ දේ ඇති වෙනවා කියන එක තමයි එතනදී සඳහන් වෙන්නේ. ඉතින් මේ ඉත්තත්ය කියන එක අපි එතකොට අපි දැන් මම හිතන්නේ ඒක තමයි ජල්වත් මහත්මයා ප්‍රශ්නේදී අපි කියමුනේ. එතකොට මේ ඉත්තත්ය කියලා එතන සඳහන් වුණේ මෙන්න මේ යම් කිසි මෙතන තියෙනවා කියන එක. මෙතන යමක් ඇත්ත කියලා මේ මෙතන යමක් ඇති වෙනවා කියන අර්ථයෙන් එන දේ. එතකොට දැන් ඒ වගේම මේ අපි දන්නවා දැන් ඉත්ත භාවයත් එක්ක එන තවත් වචනයක් අපි දැක්ක අඤ්ඤතා භාව කියලා අනෙක් දෙයක් කියන එක. ඒ කියන්නේ මේක අදර්වයිස්නස් මේක යම් දෙයක් අපි දැන් යමක් පත් වෙච්ච ගමන්ම ඒකටපත් නොවෙන පැත්තකුත් තියෙනවා. හරියට නිකන් අර ඒ කිය අනිත් පැත්ත භාගෙ වගේ නිකන් දැන් රබර් බෝලයක් ගත්තොත් රබර් බෝලේ එක පැත්තක් කිව්වොත් අනිත් පැත්තක් තියෙනවමනේ. එහෙම නැති පීචන්නේ නැහැ. හැමදේම මේ වගේ. අපි දැන් ඒ වගේ අපි යමක් තියෙන දෙයක් හැටියට ගෝචර වෙච්ච ගමන් ඊට අමතර දෙයක් තියෙනවම තමයි. අමතර දෙයක් තියෙනවමයි. අන්න ඒක තමයි අපිට දැන් ඔය අනිත්‍යතා භාවය කියලා කියන්නේ. එහෙම නැති ගතිය. එතකොට අපි අර දියසුලිය ගත්තත් ඒ වගේ. දැන් දියසුලිය අපි යමක් දැන් දැක්ක ගමන් මෙතන යමක් තියෙනවනම් ඊට යමක් නැති තැනුත් තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක්. ඊට අමතර නැති තැන් තියෙන්න පුළුවන්. ඒකට මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි එතනදී අපිට සඳහන් වෙන්නේ. මම හිතන්නේ අපි මේ පොත ගත්තොත් දැන් ඒකෙත් පොඩ්ඩක් අපි සඳහන් කරගමු. අපි මේ ටික පොඩ්ඩක් මෙහෙලා අපි අපේ අනිත් කල්යාණ මිත්‍රයන්ගෙන් උත්පන්න හරි ඉගෙන ගන්න කරමු. මමත් මේ මුකුත් සුදානම් නැතුවද මේ නිකන් දඩුවත් මහත්මයා කියපු නිසායි මේ මේ අකරේ මම මේ පොත දැන් ගත්තේ බලන්න. දැන් එතකොට අපිට මේ වගේ දැන් මේ ස්වාමීන් වහන්සේ කියනවා අපිට දේශනා කරන මේ ක්‍රියාකාරීත්වය මේ විදිහට තියෙනකොට මේකට අතදික් කරලා අපිට පෙන්නන්න පුළුවන් දැන් ගඟක මුහුදක වතරවල මේ වගේ ක්‍රියාකාරීත්වයක් තියෙනකොට අපිට පෙන්වන්න කරන්න පුළුවන් අතන කියලා කියන්න පුළුවන් මෙතන කියලා කියන්න පුළුවන් ඔන්න ඔතන කියලා කියන්න පුළුවන් ඔහොම තත්ත්වයක් තියෙනවාක් නිසාද මෙතන extra ක්‍රියාකාරීත්වයක් තියෙන නිසා සාමාන්‍යයෙන් ලෝකයා ක්‍රියාකාරීත්වය තියෙන තැනකට තමයි ඒකකයක් කියලා කියන්නේ නූතනයේ දෙන වචනේ ඒකකයක් කියන එක. එහෙම නැත්නම් මධ්‍යස්ථානයක්, එහෙම නැත්නම් ආයතනයක්. ඔය ක්‍රියාකාරීත්වය තැනකට ඒකක මධ්‍යස්ථාන ආයතන ආදී පද යෙදෙනවා. ඔන්න එතකොට අර දියසුලිය දැන් මහ වැඩ කොටසක් කරන තැනක්. ඒ නිසා මේක නමකුත් දෙන්න පුළුවන් අතන තියෙන කයක්. එහෙම නැත්නම් අර තැන කියන මෙතන ඒව තමයි ස්වාමීන් වහන්සේ අපිට අර නිරුක්ති ආදී වශයෙන් අධිවචනපත නිරුක්ති ප්‍රඥප්ති වශයෙන් එතකොට අපි අර කලින් කිව්වා වගේ මම හිතන්නේ ඒක සමහර ගැළපෙනවා අපි කියපු දාහනවා ස්වාමීන් වහන්සේගේ දේශනේ කියන්නේ මේ දැන් ජීසුස්ලිය ඇති වුණා අපිට කියලා මේක ලොකු එකක් මේක ගැඹුරු එකක් මේක භයානක එකක් මේක මේ ඉවුරේ වම් පැත්තේ තියෙන එකක් ආදී වශයෙන් මේක මේක නම් කරන්න මේකට මේක නම් කරන්න විවිධාකාර දේවල් කියන්නේ අපිට පුළුවන් එක එක දේවල් යොදා ගන්න නම් පුදා ගන්න පුළුවන් වුණනම් කවුරු හරි මේක පළවෙනි දැක්ක කෙනාගේ දියසුලිය නම් එයාගේ දියසුලිය කියලා වුණා කියා ගන්න පුළුවන් ඉතින් එහෙම ඕන නැහැ ඉතින් අන්න ඒ වගේ එතකොට මේක ඒ විදිහට අර දැන් ඉදිරියට යන ගතිය තමයි අවිද්‍යාව කියලා කියන්නේ ඒක ස්වාමීන් වහන්සේ එතන දේශනා කරන්නේ මෙතන මහ විපර්යාසයක් කර කියලා හිතා ගන්න අවිද්‍යාවේ මොහේ මත ඉදිරියට යන්න කියලා එහෙම හැපිලා ගිහිල්ලා හැපිලා වටරවු මේ තරා නිෂ්පල ගමනකයි මේකෙදෙනි කතර දක්වාම හරගෙන යන නිෂ්පල ගමනක යෙදෙන්නේ මේක පොත කටිකුරුඳේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ නිවීම නිවනේ නිවීම අපි දෙවෙනි පොතේ 31 වෙනි පිටුව හරිය තමයි මම මේ දැන් බලන්නේ 31 වෙනි පිටුව ඒක දෙවෙනි දේශනය මේක ඔන්ලයින් එකේ තියෙනවා seen through the net .net කියන වෙබ්සයිට් එකේ නුත් මම හිතන් දල්වත් මාත්මයා සාවනට සිසිලස වෙබ්සයිට් එකේ තියෙනවද කොහෙද මට මතක ඇටියට ගන්න පුළුවන් පොත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් printed දේව නැත්තම් ඉතින් මේ ආදි වශයෙන් අපිට මේ පිටුව 31 32 ඒ ආදි ඒතන 31 මම දැන් අර ගාතාව කියපෙක තියෙනම් මම හිතන්නේ පිටුවේ 30ද කොහෙද පොඩ්ඩක් කලින් තියෙන එක නමුත් දැන් අපි මේ බලන්නේ 32 වෙනි පිටුව වගේ අපි මේක පහුගිය කාලේ අපි කලේ මේක අපි සම්පූර්ණයෙන් කියවගෙන ගියේ නැහැ මොකද ඉතින් අපිට කල්යාණ මිත්‍රයන්ට අපිට මේක අපිට කියව ගන්න පුළුවන් නේ අර ඒකේ තියෙන අර්ථය තේරුම් ගන්න මේකට අපි ප්‍රවිෂ්ඨයක් වශයෙන් වගේ මේක මේ තියෙන දේවල් ස්වාමීන් වහන්සේ කියලා තියෙන ද අපේ දේශනා කරන දිනවල ප්‍රවිෂ්ඨයක් වශයෙන් අපි කවදාවත් මේක කියවල නැත්තම් අපිට යම් කිසි අදහසක් අරගෙන ඊට පස්සේ අපිට ඒක තියෙන දේශනාවත් අහලා සමහරක් දිසුන්සරයක් අහන්න වෙනවා ඒ වගේම මේ පොත් කීපතරයක්ම කියවලා යම් කිසි ආකාරයක අදහසක් ගන්න ඒක තමයි අපි අරමුණුනේ අපි කලින් මේ මේක සාකච්ඡා කරනකොට ඉතින් මෙන්න මේ ආදී වශයෙන් තමයි ඒක තේරෙන්නේ එතකොට උන්වහන්සේ මේකේ සඳහන් කරන්නේ මෙතනදී මේක මේ මේක බැලුවාම දැන් අර මෙන්න මේ ටික මම හිතන්නේ අපිට ටිකක් වැදගත් වෙනවා හැමතිස්සෙම දැන් මේ වගේ මේ අපි දැන් ගමු 33 වෙනි පිටුවේ අපි වැදගත් කොටසක් තියෙනවා වගේම මේ එතෙන්දී උන්වහන්සේ අපිට සඳහන් කරන්නේ මේ අපි දැන් බොහෝ වෙලාවට මේ ශාරීරියේ වැඩ කරන ලේ දාවණය එතකොට ආශ්වාස ප්‍රශ්වාස මේ හැම දෙයක්ම නිකන් චක්‍රයක් වශයෙන් දැන් අර වගේම අර දැන් අපි සඳහන් කළ දියසුලිය වගේම කිසියම් ආකාරයක චක්‍රයක් වශයෙන් එහෙම නැත්නම් කිසියම් දෙකක ගැටීමක් වශයෙන් තමයි මේ ප්‍රවැත්ම පවතින්නේ කියන එක තමයි උන්වහන්සේ අපිට මේක තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හැම තිස්සෙම මේ ලෝකේ පවතින දේවල් දෙකක් නිසා ගැටෙනීම නිසා යම්කිසි ආකාරයක ගැටීමක් අන්‍යෝන්‍ය වශයෙන් තියෙන දෙයක් වශයෙන් තමයි මේක දැක්වෙන්නේ. ත්‍රිුණාංශ කියන මේක තමයි අර භවයේ පිළිබඳේ පැවැත්මේ ඇති දුක කියන එක. දැන් අන්නේ ඒක තමයි අපිට අර සාමාන්‍යයෙන් අපි හඳුනා ගන්න දුකට එහා ගිය මං හිතන්නේ අපි තේරුම් ගැනීමට අවශ්‍ය වෙන දුකත් ඒක වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ. මොකද දැන් අපි දන්නවා සාමාන්‍ය මේ ශාරීරික දුක්, මානසික දුක් ඒවා අපි ඕන තරම් අපි ඒවට අපිට දවස ගානේ අපි ඒවට මුණ දෙනවා. නමුත් මේ පැවැත්ම පිළිබඳව තියෙන දුක, මේ පැවැත්ම කියලා සඳහන් වෙන මේ පංච උපාදානස්කන්ධ එක්ක සම්බන්ධ කරලා තියෙන මේ මම කියලා ඇති වෙලා තියෙන දේ පිළිබඳව තියෙන දුක තේරුම් ගැනීම තමයි මම හිතන්නේ ධර්මයේ යම්කිසි ආකාරයක ස්ථාවරයක් වශයෙන් ඇති වෙන්නට හේතුවක් වෙන්නේ කියලා. මේ භවය පිළිබඳ ඒ පැවැත්මේ දුක තේරුම් ගැනීම අත්‍යවශ්‍යමයි කියලයි පතරම් පෞද්ගලිකව හිතන්නේ. ඒක තේරුම් නොගත්තොත් අර ශාරීරික මානසික දුක් ඇති වෙනකොට ඒවට අපිට ධර්මය ගොඩාක් උපකාරී වෙනවා. ඒක ඒවත් ඒක ඇත්තටම උපකාරී වෙන ධර්මයේ භාවනාව අපි දන්නවා. ශාරීරික ප්‍රශ්න තියන අය ධර්මයේ භාවනා එතකොට ඒ ආදී කුසල් කිරීමෙන් පින් කිරීමෙන් ඒවා පිළිබඳ නිරෝගී සුව ආදී වශයෙන් අපි බොහෝ විට පතනවනේ අපි අපේ මෛත්‍රීන්ට සියලු ලෝකවාසීන්ට. ඒ වගේ තමයි මානසික ප්‍රශ්න තියන අය දුක් තියන අය භාවනා ආදී වශයෙන් කටයුතු වලින් සෑහෙන ඒ වයින් මම පෞද්ගලිකව දන්නවා සෑහෙන ඒවයින් සුව වෙච්ච ඒ වගේම ඒවා අඩු කරගත්ත අය ඕන තරම් ඉන්නේ. ඒ වගේ ධර්මය හොඳයි ඒවා වෙලා තියෙන්නේ. එහෙම ඒවා ඒ වුණාට ඒ ඒවක ස්ථාවර ගතිය නැති ගතියක් තියෙනවා. එහෙම තියෙන දේවේ. ඒ කියන්නේ ඒවා යම් කාලවල බොහොම ප්‍රබලව ධර්මයේ තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට නොදැනුවත් මගේ ඒ ඇත්තටම ඒක දෙවෙනි පොත සමා වෙන්න. දේශනා දෙක නෙවෙයි දෙවෙනි පොත. නෑ දෙවෙනි පළවෙනි පොත දෙවෙනි දේශනාව සමා වෙන්න. කල්යාණ මිත්‍රයෙක්ට මං හිතන්නේ යම් කෙනෙක් නිවැරදිව දැම්ම. ඒතර පළවෙනි පොත පළවෙනි වෙලුම දෙවෙනි දේශනාව. දෙවෙනි දේශනාව මං හිතන විදිහට. ඔව් දෙවල දේශනාව දැන් අපි බලන්නේ 33 වෙනි පිටුව හරිය. ඉතින් දැන් මේක පිළිබඳ තමයි භවය පිළිබඳ දුක. බුදුරජාණන් වහන්සේ දුටුව දුක සමුදය පක්ෂ ගැන ප්‍රාර්ථනා කරලා බලනකොට ලෝකයේ තියෙන දුක්ඛ ස්වභාවය බැලමට මේ හැම එකකම ස්වයංක්‍රීය භාවයක් වගේ පේනවා. මේ ශරීරයත් එහෙමයි. මේ යන්ත්‍ර ගැන කල්පනා කර බලලා සමහරට ජල පොම්ප ආදී එහෙම නැත්නම් විදුලි උපකරණ ආදී හැම එකක්ම ප්‍රතිවිරුද්ධ ධර්ම දෙයක සංකලනයේ ක්‍රියාත්මකගෙන විදිහට බැලුවම කිසිම දෙයක ස්වයංක්‍රීය භාවයක් නැහැ. ඔටෝමැටික් එකක්වත් ඔටෝ භාවයක් නැහැ කියලා තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒක නත් දුකසේ දරාගෙන සිටීමක්. මේක තමයි අර දුක කියන වචනේ තේරුම. තු කියන්නේ දුකසේ, ක කියන්නේ දරා සිටීම. දුකතේ නමුත් දරා සිටන, දරා සිටින නමුත් දුකයි. ඉතින් මෙතන තමයි මම හිතන්නේ මේ දුක්ඛ සත්‍ය ඇත්තටම තියෙන්නේ. දුක්ඛ සත්‍ය ඇත්තටම උන්වහන්සේ අදලා අපිට ගියක් වශයෙන් දෙන්නේ තේරුම් ගන්න ඕනේ මෙන්න මේකයි කියන එකයි. ඉතින් මේ එකම අපිට උන්වහන්සේ මේ ඉත්ත භාවන්න සාභාව කියන එක ගැන තව පොඩ්ඩක් හිතන්න අපිට ඒකට ගෙන්න පුළුවන්. මේ ගාථා දෙකේම දැන් ගාථාවක් උන්වහන්සේ සඳහන් කරනවා මෙතනදී 33 වෙනි පිටුවේ. ජාති ස්මරණ සංසාරං, ජාති මරණ සංසාරං යේවජිත්‍තති නප්පුණං ඉත්ත භාවඤ්ඤතා භාවං අවිජ්ජා චේව සාගති තණ්හා දුක්ඛෝ පුරිසෝ දීඝමත්තාන සංසාරං ඉත්ත භාවඤ්ඤ භාවත් සංසාරං නාදිව බත්ති. මේ ගාථා දෙකේම ඉත්ත භාව අඤ්ඤතා භාව යන දෙක පැහැදිලි වෙනවා. මම කියන්නේ ඉත මේක පිළිබඳ තියෙන්නේ එතකොට 34 වෙනි පිටුවේ තමයි. මෙතන මේ අපේ කලින් කිව්වා වගේ මෙසේ බවත් අනිසේ බවත් අපි ඒක අර ඉංග්‍රීසියෙන් කියන්නේ otherwiseness, thisness, other මම දන්නේ එහෙම කියලා තියෙනවා කියලා. thisness, otherwiseness වගේ. එතකොට අර දියසුලිය මෙතන පහළ වුණා කියපු ගමන්න මේ දියසුලිය විතරක් නෙවෙයි මේ පවතින හැම දෙයක්ම එකක් වෙච්ච ගමන්ම ඒකේ අනිත් පැත්තක දැන් උදාහරණයක් වශයෙන් උපදගත්තොත් ඉපදීම නම් ඒකේ අනිත් ස්වභාවයක් තියෙනවා මැරීම මරණය. ඒකත් එකම එකක්. කියන්නේ ඒ වගේ. ඒතකොට මෙතන යමක් තියෙනවා කියන්නේම ඊට හැපැත්තේ ඊට නැති වෙන දෙයක් ඊට අනිත්‍ය දෙයක් පැත්තෙන් තියෙන දෙයක් අමතර දෙයක් ඒක බවට පත් වෙන්න පුළුවන් දෙයක් ඇති වෙනවමයි. කියන්නේ කොහොමයි මිසී බව සහ අන්තිේ බව කියන්නේ. ඉතින් මේකේ මම හිතන්නේ අපිට වැදගත්ම වෙන්නේ අන්න එතන තමයි අනිත්‍ය ස්වභාවය තියෙන්නේ. මොකද අපි දන්නවනේ අනිත්‍ය යන කතා කරනකොටත් විපරිණාමය කියලා. අපි යමක් අල්ලගත්තාම මේකේ එක එක අත ගහපු ගමන් මේක වෙනස්සක් වෙන ගතියක්. ඉතින් මේකත් මම හිතන්නේ සෑහෙන ඒ අනිත්‍ය ස්වභාවයටත් ගැලපෙනවා කියලා හිතනවා. ඒකට අදාළ කරගන්න පුළුවන් තත්ත්වෙකුත්. එතකොට උන්වහන්සේ අපිට සඳහන් කරන්නේ මේකේ මේ ඊත භාව අඤ්ඤතා භාවයයි. අඤ්ඤතා භාවය කියලා කියන්නේ මිට වෙනස් බව, මෙසේ බවත් මිට වෙනස් බවත් ප්‍රතිවිරුද්ධ ධර්ම දෙක සංගතනාව එතනින් පේනවා. අඤ්ඤතා භාව කියලා කියන්නේ මිට වෙනස් බව නිසා කෙටියෙන් අපිට සලකා ගන්න පුළුවනි මෙසේ බව සහ අඤ්ඤතේ බව. අපිට නම් මේ වගේ වැඩි සාකච්ඡා කරපු නිසා වචන හදන්නත් වෙන බවයි පෙනෙන්නේ. ඉත්ත භාව අඤ්ඤත භාව මෙසේ බවත් අන්තිේ බවත් කියලා දෙකක්. දැන් මේ කාරණේකින් තව ටිකක් කියනවනම් දැන් එතකොට උන්වහන්සේ අර එතනදී අර අටුවාවල සඳහන් වෙන දෙයක් උන්වහන්සේ සඳහන් කරනවා. දැන් එතනදී අටුවාවල සඳහන් වෙනදී වැරදි කියලා නෙමෙයි උන්වහන්සේ එතනදී කියන්නේ. එතනම කියනවා මේ ඉත්ත භාවය කියන එකට මේක මනුෂ්‍ය භාවය, අඤ්ඤත භාවය කියන්නේ එතකොට අපිට දැන් මේකනම් වෙන භාවයක්. ඒ කියන්නේ අපි හිතමු රූප භාවයක් සමහර බ්‍රහ්ම ලෝකේ මොනවාරි තැනක කියලා ගත්තොත් එහෙම. එතකොට يعني මෙතන අපිට මේ කාම ලෝකයේ භාවයක් කාම භාවයක් තියෙනවා කියන්නේ ඒ කාම භාවයේ නැති භාවයක්ත් තියෙන්න ඕන. ඒකයි අර එතන අඤ්ඤතා භාවය වෙන්නේ. ඒකකින් උන් අපිට ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ එතකොට මේක ඉත්ත භාවය කියන්නේ මිනිස්සයි ඉත්ත භාවය කියන්නේ මිනිස්සය කියලා අනිත්‍ය භාවය තෝරන්නේ අන්‍ය වූ භව කියන එක අඤ්ඤතා භාව කියලා. නමුත් ඒකේ එතන උන්වහන්සේ අඩුපාඩු සඳහන් කරන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් ඒ රූපාවචරය කියලා හිතන්නකෝ. අරූපාවචර ඒ වගේ කෙනෙක් එතන තමයි අනිත්‍ය භාවය. එතකොට ඒ කෙනෙකුට කාම ලෝකයේ අඤ්ඤතා භාවයක් වෙනවා. දැන් මේක තමයි උන්වහන්සේ අවධාරණය කරන්නේ. එතකොට ඒක එක ටිකක් එතන ලාස්තේ පොඩි අඩුපාඩුවක් වෙනවා කියන එක තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් මම හිතන්නේ අන්න ඒ ටික තමයි අපිට දැන් සඳහන් කරන්න තියෙන්නේ මේ ඉත්ත භාව අඤ්ඤතා භාව කියන දෙක ගැන. මම හිතන්නේ ඒක සෑහෙන වැදගත් දෙයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතෙත් අපි පොඩ්ඩක් ඔය මේ පැටිපුර ඇරෙන දෙයට ගැටෙන දෙයට වගේ දේවල් වලට පොඩ්ඩක් හිත යොමු කරොත් එතනදී මම හිතන්නේ ඒවත් සෑහෙන මේ උදාහරණ වශයෙන් එහෙම නැත්නම් මේක තේරුම් ගන්න ප්‍රයෝගික කරගන්න දේවල් වශයෙන් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ ඒක තමයි මම හිතන්නේ අන්තිමට අවශ්‍ය වෙන්නේ. මොකද මේ ධර්ම කරුණු මුලින්ම කියුවා කියලා එහෙම තේරෙන්නේ නැහැ වගේ. මේවෙන් අපිට සෑහෙන මේ සංකල්ප වශයෙන් තියෙන දේවල් නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේලා සෑහෙන ධර්මදර බොහෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට ඒ කියන සංකල්ප තේරුම් ගන්න පුළුවන්. නමුත් අන්තිමට අපිට ඒක ඔළුවට වැටෙන්නෙම අර නිබ්බිදා වැටි වෙන්නේ. එහෙම නැත්නම් මේක මේ ධර්ම මාර්ගයේ තමයි මේක තමයි මට දැන් තියෙන ගැළවීම කියන අර්ථයට එන්න නම් ඒක ජීවිතයේ මොකක් හරි කැලලකට දාලා බලන්නම වෙනවා. මේක මම දැන් මෙච්චර මේකට සොලියුෂන් දැම්මා 1 2 3 4 එකක්වත් වැඩ කරේ නැහැ. එකක්වත් වැඩ කරේ නැහැ. එහෙමනම් දැන් අපිට මේකවත් මේක කරලා බලන්න වෙනවා. මේක ගැන විශ්වාසයක් තියාගෙන තථාගතයන් වහන්සේ ගැන ඒක කරලා බලන්න වෙනවා. එතකොට අර ධර්මයේ තිබෙන ඒ ගුණ අනුවම ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඒක දකින්න පුළුවන්. ඒකට කැපකිරීම පිළිය හැම දිනකටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද සාකච්ඡා කරපු දේවල් අපිට තවත් කරුණු අපිට කියා දෙන්න කියලා අපි අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒවත් තියෙන්න ඇති. ඉතින් ඒවත් පොඩ්ඩක් සංසම් කරලා අපිට කියලා දෙන්න මේක තව තේරුම් ගන්න තිරුවන් සරණයි. තිරුවන් සරණ දිලුකට බොහොම පිං තවත් හොඳින් පැහැදිලි කරලා දුන්නා මම මූලික වශයෙන් අහපු ප්‍රශ්නෙට. මම දැන් මේ ප්‍රශ්නෙම වෙනත් විදිහකට ඔබතුමා පැහැදිලි කරපු දේවල් උපකාර කරගෙන අපිට මේ සාකච්ඡාව ඉදිරියට යන්න පුළුවන් විදිහට මම වසන්ත මහත්මයාට ප්‍රශ්නයක් කියමු කරන වසන්ත මහත්මයා භාවනා කරන අය විදිහට විශේෂයෙන් පොවි දිනවල අපි භාවනාවන් ගැන කතා කරා ඊයේ භාවනාව කරා අපි වැඩසටහන් තුන හල්ලයයි ස්වයං වාසය සම්බන්ධ වෙලා ඉතින් අපි ස්වභාවය අඤ්‍ය ස්වභාවය ගැන ප්‍රශ්න ප්‍රතිතම් හොඳින් ඒ කාරණා පැහැදිලි කරලා දුන්නා දිලිප මහත්මයා කටුකොන්දේ ස්වයං වාසික දේශනාව අනුසාරයෙන් දැන් මම වසන්ත මහත්මයාගෙන් අහනවා මේ තිතස්ස අඤ්ඤතං කියන මේ දේ කොහොමද භාවනාවකදී අත්දැකලා තියෙන්නේ තිතස්ස අඤ්ඤතං කියන මේ தත්වය දැන් අපි ඉගෙන ගත්තා ඉත්තභාවයේ කියන කාරණාව එහෙම මේ කොහොමද මේ தත්වේ භාවනාවකදී අත්දකින්නේ අපි ඉගෙන පොඩ්ඩක් අපිට කතා කරමු වසන්ත මහත්මයා අපි යෝසිතු අනිත්‍යයත් කතා කරයි ඔබතුමා අරන් දැක්ලා බලන්න සෝදා කරන්නේ කියලා දිනාතම ගොඩාක් තින් මේ කවුද අපිට ඉස්සර පැහැදුවා දුන්නේ දිනුක් මහත්මයා මේක බොහොම ලස්සනට අපිට පැහැදිලි කරලා දුන්නා මේ චිත්ත භාවය සහ අඤ්ඤත භාවය කියන එකේ ඒක වචනයකට සීමා කර බොහොම සවිස්තරාත්මකව මේ දේශනාවක් කළා. ඒ භාගවතුන් අධිස්ථානයේ බොහොම අපිටින් ඒක මම අනුමෝදන් වෙනවා. මුදට මේ එක තේරුණා. ඉතින් අපිට ඇත්තටම මේක සලොත් මහත්තයා කිව්වාගේ භාවනාවකට යොමු කර ගන්න නම් අපිට මේක බලන්න ඕනේ තව පැත්තකින් මේ ඉස්ස භාවයේ කියන එක නිකන් දල වශයෙන් ගත්තොත් නිකන් හිතනවනේ මොකක් හරි දෙයක් තියෙනවා කියන්නේ. එහෙනම් ඒකේ ඉත ඔපොසිට් එක කියන ඔපොසිට් එක නිවිදුද්ද පැත්තක් කියනවනේ දැන් මොකක් හරි දෙයක්. ඒ කියන්නේ හරිට නිකන් ලෝක දැන් අර තාචනක මොකක්ද බුදුන් වහන්සේ පාස්ති කළ තුන මේකට වචනයක් මේ ප්‍රතිභාගය කියලා. ප්‍රතිභාගය කියන්නේ මට කියන්නේ මේ විදිහම දෙයක් මොකද මට මතකයි මේ දවසක් සාකච්ඡාවක් කරේ දැන් දේශනාවක් අහනකොට මේ චුල්ල වේදල සූත්‍රේ නවත් පැහැදිලි කරන එක්තරා අන්දමකට මේ විදිහට මේ කියන්නේ ධම්මදින්නා තෙරින් වහන්සේගෙන් අහනකොට විශාක ප්‍රශ්න හතරක් තුනක් හතරක් අහනකොට ඒ ප්‍රශ්න වල උත්තර දෙනකොට මේ වගේ දෙයක් මට මතකයට ආවා කියනවා දේශනා කරන ඉතින් මේ වහන්සේ ඉතින් භාවනා කර යොමු කරගන්න දල්වත් මහත්තයා මේක යොමු කරගන්න පුළුවන් හොඳට දැන් ඉතන ඇත්තටම තියෙන දැන් වේදනාවක් දැන් හරි දැන් අපි හරි කියන ප්‍රකාශ කරනවා වගේ දැන් වේදනාවක් කියන එක අපි දෙපැත්තකට තියෙනවා සුඛ වේදනාවක් ඒක සුඛ වේදනාවක් එන්නේ රාගාංශයක් ඇතිව ඒ වගේම දුක් වේදනාවක් එන්නේ ප්‍රතිකාංශයක් ඇතිව ඒ වගේම මදුක්කම සුඛ කියන වේදනාව එන්නේ අවිද්‍යා අංශය ඇතිව මේ ඒ වගේ ඉතර අපිට භාවනාවේ ඉතින් මෙහෙ කරන්න පුළුවන් අපි දන්නවා ඒවා පරිස්සරාත්මක හිතන්න. ඊට පස්සේ හැම සුඛ වේදනාවක්ම රාගනුස්සය නේද කියන එකත් එක ප්‍රශ්නයක්. ඒ වගේම හැම දුක්ක්ම ඒක පටිගෙමද පටිග වේදනාවක්ද ඒ වගේම හැම අදුක්කම සුඛ වේදනාවක් කියන ප්‍රේක්ෂාව කියලා අපි කියන්නේ මේ කියන එකත් මේ ඇත්තටම ඒක කොහොමද වෙන්නේ එතන රාග මේ මොනවද අවිද්‍යාව මුල් කරගෙන නේද කියන එක අපිට ඉතින් වචන වලින් නෙමෙයි මේක ඉතින් අහගත්ත ඉගෙනගත්ත ධර්මයන් මේවා ගලප ගන්න උත්සාහ කරනවා භාවනාව තුළින් සුඛ වේදනාව කියවම ඒක සුඛ ඒ වගේ මේක විපරිණා ඒක අනිත්‍යස්ස ඒක විපරිණාමයක් කියනකොට දුකයි දැන් ඒක හිතන්න පුළුවන් දෙපැත්තකට දැන් දිනුත් මහත්තයා කිව්වා වගේ මේ තිත්ති ඒ කියන්නේ මොකද වචනේ අන්නත ඉස්සභාවය කියන්නේ තියෙනවා මෙහෙම දෙයක් දැන් ඒකේ මනි ප්‍රත්‍යක්ෂ තියෙනවා ඒ වගේ දෙපැත්ත දැන් ඒ කියන්නේ දැන් අපි පොල් බයා ගත්තොත් බය ඒක අනිත්‍යයි දැන් ඉතින් මේක ප්‍රතිභාගයක් ඒ කියන්නේ පොඩි ප්‍රත්‍යක්ෂ විරුද්ධ වෙන්නේ දැන් දුක කිව්වොත් දල වශයෙන් කිව්වොත් දුක කිව්වොත් ඒක අනිත්‍යත් දුක ඉස්සරම අනිත්‍යත්ල කියන ඒ වගේ නමුත් ඒ විදිහටම විහාම දැන් අනිත් පැත්තට දැන් දුක වේදනාවක් ගත්තත් ඒක අනිත් පැත්ත බලන්න පුළුවන් වගේ ඒක අපිට පැහැදිලිව හිතා ගන්න පුළුවන් මේ භවනාවකදී කොහොමද මේ සුඛ වේදනාව පටික භාගයේ දුක් වේදනාව වගේම දුක් වේදනාවේ පටික භාගයේ සුඛ වේදනාව වගේම අදුක්ක මාසුක වේදනාවේ ඒක අවිද්‍යාව. ඒක අවිද්‍යාව වුණු තෙන්ත තමයි අපිට අර කටින් දෙක ඉස්සර අමාරු නෑ භවනාවකින් අපි දෙක මෙහෙ කරා. නමුත් අදුක්ඛම අසුඛ කියන ඒක උපේක්ෂාව ඒක අවිද්‍යාව කියන එකෙන් දෙහිලා තියෙනකොට එහෙනම් මේ අවිද්‍යාව කියන්නේ විමුක්තිය කියන අවිද්‍යාව විද්‍යාව පහළ කරගන්න. විද්‍යාව පහළ කරගන්න නම් ඒකට ඒක ඒකේ තියෙන වැඩි පිළිවෙලක් තියෙනවා. ඒ වැඩි පිළිවෙල තියෙන නම් ඒ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඒක ඒ විදිහට බලනවා විමුක්තිය නිවනට නිවන කියන්නේ අසංකතයක්. ඒ අසංකතයක් හැබැයි අනිත්‍යම එකක්ම සංකතයි. එතකොට නිවනට දොරටුව විමුක්තිය නම් විමුක්තියට දොරටුව විද්‍යාව කියලා අපි හල කරගන්නවා නම් එහෙනම් අවිද්‍යාව දුරු කරලා තමයි විද්‍යාවට එන්නේ. එහෙනම් අතන අර වගේ අදුක්කම අසුක කියන වේදනාව ගැන හිතනකොට එතනින් තමයි සෑහෙන විදිහට මේ අපිට අවිද්‍යාව කියන විද්‍යා අනුසය එතන ඒක කඩා ගන්න තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අර ධර්මතාවය අපි දැනගන්න ඕනේ. අපි පහුගිය සමාන දවස් දෙකක් දුසුත්තා මේ වගේ දෙයක් මෙවෙන්නේ. මේ වගේ නාම රූප ක්‍රියාවලියක් වෙන තැනක දැන් වචන ගොඩක් නැතුව නිය අපි මොහකර දෙයක් දැන හඳුන ගන්නේ නාම ධර්ම වලින්නේ. එතකොට නාම ධර්ම වලින් දැනගන්න ඕනේ විඥානෙ බුදුන් වහන්සේ දේශනා කළේ නම ඒක දුල විඥානෙ කියන. ඒතර ඒ වගේ ක්‍රියාවලියක් වෙන තැනක් මම කියනවා ඇහැ කියලා. සුදුසුද? දැන් ඇහැ කියලා අපි දුක දැන් නමක් දැන් මම උපමාව ගත්තොත් දැන් අපිට ඇහුණා නිකන් වචනයක් මේ මොකක් හදයක් කජු කියලා කියනවා කජු කියලා ඇහුණා. දැන් කජු කියලා ඇහුණාම දැන් මේ කජු කියන්නේ මොකද්ද? කජු කියලා නමක් ඇහුච්ච පරිවෙතම අපිට අපතර සාන නාම ධර්ම ප්‍රකාශයක් මේ ඔළුවට ආවා. කජු ගෙඩියා, කජු කුහුලමා, ඒක සුවඳ, ඒක ගාල ගඳ සුවඳ, කාවත් මෙහෙම හොඳ කන්දපිටන හොඳයි අතීත අනාගත වර්තමාන දිගටම යනවා. ඒකලස් ආකාරයකට ඊට පස්සේ හිතන්න පුළුවන් දැන් කජු වත්තක් තිබුණා මට සල්ලි හම්බ වෙනවා. ඔය වගේ ති අනන්ත විදිහට ශික්ෂණාට ආවේනිකව අදහස් පහළ වෙනවා. දැන් මේ පොඩ ඔක්කොම ටික උරේ මොකද? දැන් ආවේ ඉස්සාලේ නාම ධර්ම පද්ධතිය. ඒතකොට නාම ධර්ම ටිකක්කින් අපි අඳුරගත්තම නිරෝපය. එතකොට ඒකිට කියන්නේ එතකොට ඒ විදිහට අපිට පේනවා. එතකොට දැන් අඳුරගත්තම නිරෝපේ දැන් ඊට පස්සේ දැන් උත්තර තමයි අර දලුක් මහත්තයා පැහැදිලි කර දැන් අපි ප්‍රතිසම්පාදේ අර අතන තියෙන වියසුලි එකතාවට එන්නේ. මොකද විඥාණයෙන් හඳුනගත්ත දේ දැන් අපිට මොකද එන්නේ ඇත්තටම. අපි දැන් උපද්දි මොකද ආයතනය. දැන් කොහේවත් නැති දෙයක් ඇති කරා එකපාරටම දැන් මොකද උනේ? අපි දැන් ඇහැ කියලා. අපේ ඇහැ කියන එක අපිට කලින් දැනුම් හිටියේ නෑ ඇහැ කියලා. නමුත් අර සෝරි මට කන කියලා තමයි අර සද්දයක් නෑ වුණේ. ඒ සද්දෙත් එක්කම කජු කියන ආවා රූප පද්ධතියක් නාම ධර්ම ටිකක්. ඒකට එතනින් අපි පොඳ විදර්ශනා කරන්න ඕනේ. හරියටම එතන තැනට කියලා දැන් මොකද්ද මෙතන සිද්ධ වුනේ? නාම ධර්ම ටිකක් කියන තැනක මම කජු කියලා හිතාගත්තා. ආයතනයක් මම ඉපැද්දුවා. නැති ආයතනයක් මම ඉපැද්දුවා. කන ඉපැද්දුවා. එතනින් ඇහැණක් ඉතල ඇහැපුදුන්නේ නෑ. නමුත් රූප ධර්ම ඉපදුනේ කන තුලින්. ඒක මන ආයතනත් එක්ක මේක සම්බන්ධ කරගෙන තමයි මේ ඔක්කොම කරේ. ඒක සබ්දයක් මනසත් එකට එකතු වෙලා ගැට ගැහිච්ච නිසා තමයි මම මේක කියනවා නිකේ බාරගත්තේ. එතකොට ඒ බාරගත්ත එකම මට කනක් ඉපදුවා. එතකොට ඔතන තේන පැහැදිලිම පරිච්ඡසමුපාදයේ සිද්ධාන්තය අනුව ඉමස්සින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වේ. දැන් මෙතන අපිට පේනවා මේ නැත කියන්නේ මේ නැති කල්ලි. ඉමස්සින් අසති ඉදං නැහොති. එහෙනම් දැන් මේ ආයතනය අපිව ඉපදුව නිසා මේ ඉපදුපු ආයතනය තිබුච්චකන්. අවස්ථාවට ඉපදිලා නැති වෙලා ගියා. ඉතින් අපි ඉපදලා ඒ ඊට පස්සේ අපි දැන් සිදුවට යනවා අපි ගන්නවා. ඉතින් සිනා සංගති පස්සෝ අර පළවෙනි විඥානය එක නිකන් මෙහෙම දෙයක් නේ කියලා නිකන් පටන් ගත්තා. ඊට පස්සේ පස්සපත්ත්‍ය වේදනා යම් වේදි සංඥාත් සංඥාන විචක්කෙ දිගට ඔක ඔපන්නේ. නමුත් අපිට නවත්ත ගන්නවා කියන නවත්තීම නෙමෙයි. තේරුම් ගත්තාම මේ වගේ දෙයක් වෙන්නේ සිද්ධියක් වෙන්නේ මේ සුදුසු නෑනේ කියලා එතකොට ආයතනයක් නැහැ නම් ප්‍රශ්නයක් නෑ. පස්ස නිරෝධය. පස්ස නිරෝධය කියන්නේ ඉතින් හරි බුදුන් වහන්සේ දේශනා කළා මේ ඉතාමත් වැදගත් දෙයක් මේ පස්ස ස්පර්ශය කියන්නේ. 62 ආකාරයක දෘෂ්ටිවල මේ සත්‍ය මේ ලෝක සත්‍ය රුදුරු වෙලා ඉන්නේ මේ ස්පර්ශය මුල් කරගෙන. එහෙනම් මේ ස්පර්ශ නිරෝධයේ ඇති වෙච්ච නිරෝධ ඒ දැක්ම. දැන් ඔතන අපි දැන් අපි මේ කතා කරන ධර්මය ඇත්තටම මේ අපි දැකලා නෙමෙයි. මේ දැනගත්තදී කතා කරන්නේ. දැක ගන්න නම් මේක භාවනාවකට ඒක යොමු කරගන්න ඕනේ. විවිධ ක්‍රමවලට සමන්ත සිංහ විදිහකට. හැබැයි මේක හිතන්න පුළුවන් මේ කණ එක දැනගෙන වාඩි වෙලා ඉන්න ඕනේ නෑ. යමින් වොක්ින් එක්සර්සයිස් මේ දැස් කරනකොට මොකක් හරි දෙයක් කරනකොට නම් මේක හිතන්න පුළුවන් හැමදෙස්සෙම මේ මනස පොසල මනසිකාරයක් මේක ඉන්න පුළුවන්. අර දෙක අතර දැන් අර මුලින්ම පාත්‍රිකාවට අපි ආවොත් මේ ඉස්ස භාවයේ තියෙන භාවයත් ඒකෙම උපසිට එකක් අන්‍යතා භාවයක් මෙහෙම තියෙනවා. මේකෙන් පරිසම්පාදයේ මේ සිද්ධාන්තයම මේක. මේක කාලාන්තරයක් නෑ. මේක මේ ධම්වල පුරුකක් වගේ එක දිගට වෙන දෙයක්. ඒක අසන ඇති වුණා සාමාන්‍ය අපි නාම රූප වස්බද්ධියක් ඇති වුණා විඥාණයෙන් දැනගත්තා. අර මහත්මයා කිව්වා වගේ මේක සමාන්තරව තිබ්බොත් ඇත්තටම කිනවනම් කැඩපත් දෙයක් නැද්ද වස්තුව තිබ්බොත් අනන්ත ප්‍රමාණ ප්‍රතිබිම්බ හැදෙනවා. අනන්තයි. ප්‍රතිබිම්බය ඇදෙන අනන්තයි. ඒක මේ වගේ අනන්ත ප්‍රතිබිම්බ හැදෙන්නේ මනස ඇතුළත. ඒ හැදෙන හැම අපි මනසින් මේව කරනවා උපද්දෝල අරගෙන මේ එළිය තියෙන්නේ මේ එළිය තියෙන සද්ද මේ එළිය තියෙන සුවඳ එළියට දානවා. ඒ කියන්නේ ආයතන හදාගන්නේම Taman පිළිබ්මයි ආයතන එළියට දාන්නේ Tamanමයි. ඒ කියන්නේ මේ ආයතන ටික මේ හදාගත්ත දේවල් එළියට නොදා Tamanට හින්න පුළුවන් නම් මෙහෙම දෙයක් නිකත් නොගහ හින්න තාක් කල් ඒ කියන්නේ ඉන්න ගැහැ. නමුත් මේ සිද්ධාන්තය ඉගෙනගෙන භාවනා කරමින් කරලා මෙහෙම මෙන්න කියන්නේ විද්‍යට හිත පුහුණු කරොත් සම්පීතනවා. මේක මේ සැස්තරේ එකට වෙන්න තියෙන එක දොරටුවක් වගේ කියලා මට හිතෙන්නේ. ඒක පුරුදු කරන කොට සලොත් මහත්මයා මට නැතවත් කතා කරන්න පුළුවන් පස්සේ ඉඳන් ස්ථිරවන් තමයි ආත්මික කල්‍යාණිකයන්ට අපි ඉදිරිපත් අවස්ථාවක් ස්ථිරවන් තමයි. ස්ථිරවන් සන්නවසන් මහත්මයා බොහොම පිං ඉතාමත් හොඳින් ඔබතුමා මේ කාරණාවන් දෙක අපිට සම්බන්ධ කරලා පෙන්නනවා. ඉතින් මම ඒ වගේම ඉල්ලා සිටිනවා ડોક્ટર කමල් එන්නකොන් මහත්මයාගෙන් අර අපි මේ ආයතන දෙකක් සම්බන්ධ කරලා කොහොමද මේ සිදුවන ක්‍රියාදාමය ගැන අපි පහුගිය දිනවල කතා කළා. ප්‍රොෆෙසර් කෝගල්ගේ සම්බන්ධ කරගෙන ඔබතුමා හොඳින් අපිට උදාහරණ හදුව පැහැදිලි කළා දේවල්. ඒකත් සම්බන්ධ කරගෙන කොහොමද මේ ආයතන දෙකක් විදිහට බලනකොට දකින්නකොට කොහොමද මේ දියසුලිය එහෙම නැත්නම් මේ ඉත්භාවයේ අඥතභාවයේ වැනි දේවල් සම්බන්ධ කරලා අපි දකින්නේ කොහොමද? ડોક્ટર තේනවා. තේරුම් සරණයි ඔබ හැමෝටම බොහොම ස්තුතියි කතා කරන්න කිව්වට. මේ ඒක මම දැන් පොඩ්ඩක් කියවල බැලුවා. එතන මේ ඉස්සලා පළම පැහැවිරේ ඔබතුමා ඇහුවේ මේ චිත්තස්ස අඤ්ඤතත්තං කියන එක නේද? එතන කියන්නේ එතන අත්වසින් ඒක නවත්තලා දැන් මේ මම ස්පෙෂලිස්ට් කෙනෙක් නේ එයාට නෑ මම ටිකක් ඒව මේව දන්නවා. නමුත් ඒතන කියන්නේ ඊයේ මම මේ දේශන අහගෙන හිටියා. මේක එකන කිව්වොත් සාමාන්‍යයෙන් ඔක්කොටම ටිකක් ඒක කන්ෆියුස් වෙලා වගේ නැත්නම් ව්‍යාකූල වෙලා වගේ කියලා තමයි මට හිතෙන්නේ. මේක ඇත්ත වශයෙන් මේව ඒ තරම්ම ලේසි දේවල් නෙමෙයි තේරුම් ගන්න. මොකද මේ වචන ගොඩක් තියෙන නිසා මෙහෙම හිතන්න. දැන් අපි ජීවිතය කියන්නේ කන්ටිනියස්ලි නැත්නම් දිගටම මේ අපි මේ සංඥා ගන්නවා ලෝකෙන් පිටින් සංඥා ගන්නවා. ඒ කියන්නේ දැන් ආයතන හයක් තියෙනවා අපිට. චක්ඛායතනය, සෝතායතනය, ගන්ධායතනය, දිව්‍යායතනය, තරයි මන කායයතනය, මන ආයතනය. ඔය හය තියෙනවා. ඔය හයෙන්ම අපි දිගටම හැම වෙලේම හැම මොහොතෙම ගන්නවා මේ ඩේටා එකතු කරනවා. හැබැයි ඩේටා එකතු කරන්න පුළුවන් එකයි එක වෙලාවකට. මොකද එක විඥානයයි එක සිතයි එක වෙලාවකට තියෙන්නේ. අනේ එතන තමයි ඒකේ සිග්නිෆිකන්ස් නැත්නම් ඒකේ විශේෂත්වය තියෙන්නේ. දැන් අපි ශරීරයේ පස්පොලකින් එළියෙන් සංඥා ගන්නවා. හොඳයි දැන් අපි ඇහෙන් කියමු නැත්නම් කණෙන් කියමු. මේ දෙක ගමු අපි. ඇහැට යමක් පේනවා. පේනවා කියලා ඉතින් ඇත්ත වශයෙන් ඒක ඒ පේනවා කියනකොට එළිය වැටෙනවා කියමුකෝ ඇහැට. හැබැයි ඒ දෙන විඥාණයෙන් ඒ ලැබෙන ඒ ඒ එතනින් දැනෙන සංඥාව ඇහැට appreciate කරන්න නැත්නම් ඒක ඒකෙන් කිසි දෙයක් දැනගන්න බෑ. ඇහනේ දැනගන්නේ මන ආයතනය. අන්න එතන තමයි ඒකේ මේ වැදගත්කම තියෙන්නේ. මේ ගන්න සංඥා ඔක්කොම ලැබෙන්නේ මන ආයතනය. මන ආයතනය තමයි ලොක්ක. මනෝ පුබ්බංග ධම්මා. හැම දෙයකම මනස තමයි ඉහළම. ඒ කියන්නේ මනසෙන් තමයි මේ මේ මේ මේ senses පහ දාලා දෙන්නේ එළියට. එතකොට ඇහෙන්, කනෙන්, නාසෙන් සංඥා ගන්නවා හැම වෙලාවෙම හැම මොහොතෙම. හැබැයි එකයි එකවරකට ගන්න බලන්න. ඒ කියන්නේ ඇහෙන් ගන්නකොට කනෙන් ගන්න බෑ. කනෙන් ගන්නකොට දිවෙන් ගන්න බෑ. ඒ විදිහට. හැබැයි එකයි ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්න එක ගත්තා. නමුත් ඒක ඒක ඒක බාරගන්නේ මන ආයතනේ. මන ආයතනෙන් තමයි ඒකන අපිට දන්වන්නේ. එතකොට බලලා දැන් අපි අපිට එළියෙන් හොඳ එළියෙන් රූපයක් ගත්තා කියමුකෝ. ඇහැට වැටෙනකොට ඇහි රූපයක් පිළිබිඹුවක් ඇති වෙනවා. එතකොට ඒ ඒකයි මනසෙන් හදලා දුන්න ඇහැයි එකතු වුණාම තමයි ස්පර්ශය ඇති වෙන්නේ. එතනින් ඒ විඥාණයෙන් දැනගන්න මන ආයතනය මෙහෙම දෙයක් එළිය දෙයක් නැහැ. මෙහෙම දෙයක් ඒ සංඥාවක් දෙනවා. හැබැයි ඒකේ නැහැ මොකුත්ම. ඒකේ තියෙන දැකීමක් විතරයි. දැකීම මාත්‍රයක්. හැබැයි ඒක අරගත්තු ගමන් ඒත් එක්කම ස්පර්ශය වෙනවා. ස්පර්ශයෙන් සංඥාවක් වෙනවා, වේදනාවක් වෙනවා. ওই දෙකෙන් ලැබෙන්නේ සංඥාවක් වෙනවා කියන්නේ මෙහෙම දෙයක් ලැබුණා කියලා මේ හඳුනා ගන්නවා. හඳුනාගත්තු ගමන් අපේ පරණ අසු ඇසුරුවල් ඇසුරු ක්‍රීම් ඒ කියන්නේ කොයි කාලේ ඒවා වෙන්න පුළුවන්, ළඟදී ඒවා වෙන්න පුළුවන්, හුඟක් පරණ ඒවා වෙන්න පුළුවන්. ඒ ඇසුරුකන් අරගෙන මන ආයතනයට දෙනවා. මන ආයතනයෙන් හදනවා එයාට ඕන පින්තූරි. අන්න ඒක තමයි දකින්නේ අපි. අපි හිතුවට අපි ඉලේදයක් දකින්නවා කියලා අපි දකින්නේ ඒ මොකද ඒ මනෝ විඥාණයෙන් පෙන්වන්නේ ඒ පින්තූරේ. ඔක හොඳට තේරුම් ගන්න පුළුවන් කණේකට කය මේ සෝතායතනෙට ගියාම. දැන් සෝතායතනෙට ඇහෙනවා ශබ්දයක්. ශබ්දය කියන එක ඈත වෙන්න පුළුවන් ළඟ දෙයක් වෙන්න පුළුවන්. හොඳයි අපිට සතෙක් කෑ ගහන ශබ්දයක් ඇහෙනවා. ඒක ශබ්දයක් පමණයි. ඒ ශබ්දේ ඇහුණු ගමන් ඒ සංඥාම දෙනවා මන ආයතනයට. ඒත් එක්කම එතන තියෙන සංඥාවයි වේදනාවයි ඒ නිසා අර පරණ ඇසුරුකම් අරගෙන මන ආයතනයට දෙනවා. එතන තමයි ඔය සංස්කාර හැදෙන්නේ. හදලා රූපයක් හදනවා. මේ සේරම වෙන්නේ එක චිත්තක්ෂණයක් ඇතුළත. හදලා ඒක තමයි මනෝවිඤ්ඤාණයෙන් බලන්නේ. මනෝවිඤ්ඤාණය පිච්චාකාරයේ. එයා බලලා කියන්නේ අන්න එළිය තියෙන මේ සතෙක් ඉන්න කුරුල්ලෙක් ඉන්නවා කියලා හිතන. හැබැයි අපි දැකපු නැති කුරුල්ලෙක් නම් කවදාවත් අපි දඳුනන්න බෑ. ඒකයි. දැන් අපිට පෙර ඇසුරක් තියෙන්නම ඕනේ නැත්නම් දැනගන්න බෑ. මම එදා මේ ඇවිදින කතාව ඇවිදිනකොට එහෙම මට ඒ ලැබුණ අවබෝධය දැන කිව්වේ ඇත්තට මම කියන්න කැමතිුනෙත් නෑ මේ ඒ කිව්වේ කෙනෙකුට අනික් කාට ඒක අවබෝධ කරගන්න කියන්නේ ඒකේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම ඇවිදිනකොට මගේ කකුලට දැනෙනවා වේද දැනීමක් තියෙනවා. ඒ දැනීම මන ආයතනයෙන් අරගෙන මට රූපයක් හදලා පෙන්නනවා. ඒ රූපේ තමයි මම දැක්කේ මගේ සපත්තුව මේ බිම ගෑවිලා යනවා. බිම ගෑවිලා යනවා. ඒ බලන්න දැන් එතකොට මම කවදාවත් මගේ අඩිය දැක සපත්තුවයි අඩිය හැටි දැකලා නැහැ. ඇවිදිනවා. පිට කෙනෙක් ගියා තමයි මම දැක්ක තියෙන්නේ. අර පෙර ඇසුරුවක්. පිටින් ගත්තු පෙර ඇසුරුවක් අරගෙන තමයි මේක හදලා පෙන්නන්නේ. ඒක තමයි මට අර ඒ සපත්තුව ඕන නම් හටමාරු කරන්න පුළුවන්. නැත්නම් ඒ අඩිය වෙනස් කරන්න පුළුවන්. පොළොව වෙනස් කරන්න පුළුවන්. ඒ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්කම ගැති වුණා. එතන ඒකෙන් පෙන්නන්නේ හොඳටම මේ මන ආයතනේ ධම්මායතනේ ඇතිකරන මේ පින්තූරේ සම්පූර්ණ ව්‍යාජ දෙයක්. ඒක විඥාණයෙන් අපිට පෙන්වන්නේ එළිය කියලා කියලා හිතා. ඉතින් අපි ඔය රැවටීමට තමයි හැමදාම රැවටිලා තියෙන්නේ. ඉතින් ඔයක දැන් තේරුම් ගන්න මේක තේරුම් ගන්න අමාරුයි ඔබතුමාට මේ මේක වැටහිම පොඩ්ඩක් එනකම්. ඉතින් ඒකයි මම කිව්වේ කරලා බලන්න කියලා හිතා. මේ හුඟක් ඔය දේ මම හිතන්නේ හුඟක් අය දැකලා ඇති. නමුත් ඒකේ සිග්නිෆිකන්ස් එක නැත්නම් ඒ වැදගත්කම හඳුනාගත්තේ නැහැ. මමත් ඔක ඔය කලින් දැකලා තියෙන නමුත් ඒක වැදගත්කම දැනගත්තේ ඔය වෙලාවේ. අන්න ඒකයි. ඉතින් එතකොට බලන්නේ ඒ එලියෙන් ගන්නේ දැනීමක්. ඒක අරගෙන මට පෙන්වන්නේ පින්තූරයක්. සපත්තුවක් මේ අඩිය අවිදිය කියලා යනවා. ඉතින් සම්පූර්ණ ව්‍යාජ දෙයක්නේ පෙන්වන්නේ මට. අපි ඕකට යකලක් තමයි හැමදාම ඔය විදිහටම තමයි අනිත් දේවලුත් පෙන්වන්නේ. අන්න බලන්න එතකොටද මේ මෙතන තියෙන රූප තියෙන එළිය. රූප කියන්නේ දැන් මහ පොළව මගේ සපත්ව ඒ රූපතේ නෙළිය මන ආයතනයේ හදන පින්තූරයක් නැත්නම් නාම දේවල් අර රූපතේ නෙළියේ නාම ඇතුලේ අන්න උතන පරිච්ඡේදි නැත්නම් ඕක කඩලා පෙන්වන එක තමයි ඒ විදර්ශනයෙන් වෙන්නේ. එතකොට පේනවා මේ නාම රූප කැඩිලා වෙන් කරලා ඒ ආයතන දෙකක්නේ. ඒ ආයතන දෙක වෙන් කරන එක තමයි පෙන්වන්නේ. හැම වෙලෙම පෙන්න ඉන්නකොට මොනවා හරි දැක්කහම ඒ දැනීම ගන්න මොන ආයතනෙන්ද? දැන් හැයින් දැක්කන චක් ආයතනෙන්. හැබැයි ඒක ඇප්‍රීෂিয়েට් කරන්නේ මන ආයතනෙන්. අන්න ආයතන දෙකක්. කවදාවත් ඇහැට දකින්න බෑ. ඇහැ නේ දකින්නේ, මනස දකින්නේ. ඒ එතකොට බලන්න ඒ මනසේ තියෙන්නේ මනසේ දේ නාම රූප මේ නාම. පණිකර නාම. අපි එළිය දකින්නා කියලා හිතන්නේ රූප. අන්න ඒ දෙකේ තියෙන වෙනස නාම රූප පරිච්ඡේදය. ඒතර රූප වෙන් කර ගන්න පුළුවන් නම් අපිට මේ අපේ උපාදානේ නැති වෙනවානේ. අපිට දැන් පංචස්කන්ධය, පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් වෙන්නේ ඒකට ඇරුණාම. නැත්තම් ඒක හඳුනාගත්තාම. හඳුනාගත්ත කියන්නේ පංච උපාදානස්කන්ධයක් හැදිලා. ඉතින් අර සංඥාව අපු ගමන් අර පර එර ඇසුර අරගෙන ඒක හඳුනා ගන්නවානේ. හඳුනාගත්තු ගමන් මේ අපි පංච උපාදානස්කන්ධයක් හැදලා. ඔය දෙයම තමයි අපි යමක් කල්පනා කරනකොට වෙන්නේ. අපි නිකන් ඉන්නකොට අපි නොයේ කිතිවිලි එනවා. ඒ එන්නේ මන ආයතනයේ කෙලින්ම ගලාගෙන එනවා. එතෙන්දී මන ආයතනයේ දෙපැත්තටම වැඩ කරනවා. ඒ ආයතන දෙකම වෙනින් වැඩ කරනවා. මන ආයතනයට එනවා, ඒකෙම ප්‍රොසෙස් කරනවා. කරලා හිටන් ඉතින් අපි මේ ඒක උද මේ ප්‍රපංච කරනවා. ප්‍රපංච කරනවා කියන්නේ අපි තව ඉදිරියට අකුසල හදා ගන්නවා. මේ එතකොට දැන් මේ දැන් මොකක් හරි හිතට අසු ගමන් බලන්න රූපයක් නේද දෙන්නේ එතන. ඔව් එතන ඒකල අපි ප්‍රපංච ගන්න ඒ රූපෙන් ඒ හදාගෙන දිගට යනවානේ. අන්න ඒ වෙලාවේ පෙන්නුවාම මනසට පෙන්නුම් හදාගත්ත නේද පංච උපාදානස්කන්ධය කියපු ගමන් අරක නැති දෑනවා. ඒ වගේ දිගට පෙන්න ඒක ඒ නාම රූප කඩ ඉඳ වෙනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. එතකොට අපේ හිත දියුණු වෙනවා. සතියෙන් ඒක කල්පනා කරන්න පුළුවන්කම තමයි සතිය. ඒ කියන්නේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්කම තමයි සතිය. සතිය දියුණු වෙන්න ඒක පොඩි දෙයකට පටන් මේ අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සතිය දියුණු වෙන්න අපිට හැම මොහොතේම මේක මේ එන පිටින් එන පරණ ඇසුරෙන් එන දෙයක් නිසා අඳුනා ගන්න දෙයක් නවත්වුවොත් පංච උපාදානස්කන්ධයක් හැදෙන එක නවතිනවා. ඒ කියන්නේ දුක හැදෙන එක නවතිනවා නේ. අනේ ඒ විදිහට පෙන්න ඉන්න ඕන. මෙතනින් එහාට ගියාම කරන්න දේවල් තා ගොඩක් තියෙනවා. ඇත්ත වශයෙන් මේක මේ මෙතනින්ම යුරින් නෑ. හැබැයි අපිට මේ බොරුව පේනකොට අර එළිය තියෙනවා කියලා හිතන දේවල් වලට අපේ ආසාව ටික ටික අඩු වෙනවා. මේ මගේ අත්දැකීම් මම ගාව කියන්න කැමති නෑ. මේවා කියපුවාම ඇත්ත වශයෙන් ඇයි කියලා මම කියන්නම්. මේවා කියනකොට අපේ අත්දැකීම් ගාව කියන්න ගියාම අපිට මාන්නයක් ඇති වෙන අපි තාම ප්‍රත්‍යජන මිනිස්සු. අපිට මාන්නයක් ඇති වෙන අපි කොච්චර නෑ කිව්වත් මේක මම නේ කියන්නේ කියලා මාන්නයක් ඇති වෙනවා. ඒකෙන් අපිට හුඟක් මේ දියුණු අත්හැරෙනවා. ඒක නිසා වැඩි කතා කරන්න එපා. මේ දැනගත්තාම මේක අවාසනාවක්. ඒක තමයි අපි මේක කියන්න ගියොත් උගක් කතා වැඩි වුණාම අපේ මේ අපේ දියුණුව පරිහානියකට එනවා. ඉතින් ඒක කියනකොට කාට හරි වැදගත් කෙනෙකුට කියලා වැදගත් කියන්නේ තමුන්ට ඉන්නවා නම් ගුරුතුමෙක් එයාට කියලා එයාගෙන් උපදෙසක් ගන්න ඇරෙන නිතරම් ගොඩාක් කතා කරන්න හොඳ නෑ මේ ගැන. කතා කරන්න මම නිසා අපේ මාන්නය වැඩි වෙනවා. ඉතින් මාන්නය නැති වෙන්නේ නෑනේ පෙරහත් වෙනකන්. ඉතින් මේ කියන්නේ මම කියලානේ මේ කියන්නේ හැම වෙලාවෙම. ඒක තමයි උත්තර තියෙන ප්‍රශ්නේ. සමාවෙන්නේ මම මෙහෙම කිව්වට කියන්නේ එක හතකින් දන්න දේ කියන්න කැමති, අනික් අතින් මේවා ගැන ගොඩක් කතා කරන්න ගියාම මම දන්නා වෙන දේ. ඒ මොකද ඉන්පස්සේ හිතේ නොයේක් දේවල් පටන් ගන්නවා. මේ අපේ අපිට තියෙන මේ ප්‍රශ්නේ මේ හිතේ තියෙන මේ සංකල්පනේ හොෝගාලා එනවනේ. දැන් ඔය මේ කතා ඉවරුනන් පස්සේ ඉතින් පැය ගානක් ආයෙ උකුඩ යනවනේ. මේ උලඩමත් ඔක තේරලා ඇති. මේවා ආගල ඉන්නකොට හරියට පත්තරයක් කියවගේ නිවුස් කියවගේනේ, නිවුස් ඇහුවාගේනේ. ඕගාලා මනස ඊට පස්සේ ප්‍රපංච කරනවා උද මේ හැබැයි ඉතින් හොඳ දෙයකට ප්‍රපංච කරලා පවක් කරගත්තත් කමක් නැහැ. නමුත් ඒ කියන්නේ කර්මයක්ම තමයි හැදෙන්නේ. ප්‍රපංච කරනවා කියන්නේ කර්මයක්. මේ ඒකින් කරන්න දෙයක් නැහැ. හැබැයි මේ විදිහේ මේවා කරන්න වෙනවා. මේ තම තමුන්ම මේවා මේ කරන්නව දැන් භාවනාව මේවත් ඉතින් භාවනාව තමයි. ඇවිදින්න එකත් භාවනාව, මේ හැමදේම භාවනාව. ඉතින් සතිය තමයි මෙතන අර සතිපට්ඨානනේ, සතිය පැවතීමනේ. කායගත සතිය ශරීරය දිහා බලාගෙන සතිය පැවතීම. සතිය කය දිහාට හැරෙව්වොත් පිටට යන එක නවතිනවා. අන්න එතනයි යෝගේ තියෙන්නේ. කය දිහා බලාගෙන ඇත්තට අපිට මේ කය දිහා මම තව මම කියන්නම් තව දැන් බලන්න ඕගොල්ලෝ දවසේ හැම වෙලාවෙම අපි ඉන්නකොට මොකක් හරි ඉරියව්වක අපි ඉන්නේ. එකෝ හිටගෙන ඉන්නවා, එකෝ ඉඳගෙන ඉන්නවා, එකෝ ඇවිදිනවා. එහෙම දාන්න අපිට ඉඳාගන්න. ওই ටිකෙන් හැරෙන්න වෙන දෙයක් නැහැ නේ. හිටගෙන ඉන්නකොට බලන්න කොහොමද අඳුනගන්නේ අපි හිටගෙන ඉන්නවා කියලා. අපි කකුල් දෙකෙන් අපේ කකුල් දෙකට බර වැටෙනවා නේ. කකුල් දෙකෙන් එනවා වේදනාවක්, දැනීමක්, සංඥාවක්. ඒක තමයි අපි හිටගෙන ඉන්නවා කියන්නේ. අපි ඉඳගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? අපේ මේ පසුපසටයි මේ කකුල් දෙකටයි මේ දැනෙනවා මේ ඒ බර ගතිය නැත්නම් ඒ ස්පර්ශය. එතකොට කොන්ද හේතුල ඉන්නවා නම් යන්තම් කොන්දට දැනෙනවා. එතකොට බලන්න හොඳ ඉඳගෙන බලන්න ඔය ඉඳගෙන ඉන්න ස්වરૂපය හිතින් මැවිලා පේනවා හොඳට. අපි පුටුවක ඉඳගෙන ඉන්නවා නම් පුටුවේ වාඩි වෙලා ඉන්න එක හොඳට පේනවා. අපි කොන්ද පිටිපස්සට ඒ පුටුවේ ඇඳට හේතු කරලා පුටුවේ සත් දෙකත්තේ වාඩි වෙලා කකුල් දෙක විමිතාගෙන කකුල් දෙක බිම ගෑවෙනවා නම් බිම තට්ටු වෙනවා. ඒක හොඳට දැනෙනවා. අන්න ඒක දිහා බලන්නේ කොට හුගාම් දේවල් දැනේවි. මම කියන්නේ නැහැ දැනෙන දේවල් ඒව තමුම්ම දැනගන්න ඕනේ. එතකොට අනිත් එක ඇවිදිනවා කියන්නේ කකුල් දෙකේ ඒ පර මාරු වෙනවානේ. නිදාගෙන ඉන්නකොට බලන්න, නිදාගෙන ඉන්නකොට එක්ක උඩුබැලිය අතර නැත්තම් පැත්තකට ඉන්නකොට ඒ ශාරීරියේ ඒ පැත්තේ දැනීම තියෙනවා. අනික් පැතිවල දැනීම නැහැ. ඒකෙන් තමයි අපි දැනගන්නේ නිදාගෙන ඉන්නවා කියලා. වෙන කිසිම දෙයක් නැහැ. අපි මේ අපේ ඉරියව් කියලා කියන්නේ ඒ දැනීමක් ලැබෙන හැටියට. මේ පැත්තකට හැරිලා නිදාගෙන ඉන්නවා නම් දැන් වම් දකුණු පැත්තට කියන්නේ දකුණු පැත්තේ ශරීරය දකුණු පැත්තට ප්‍රෙෂර් නැත්තම් ඒ බර ගතිය දැනීම තියෙනවා. ඒත් එකම රත් වෙනවා කියලා දැනෙනවා. ඒ අනික් හරියට මොකුත් නැහැ. ඇඳුමක් නැත්තම් ඇඳුමක් නැත්තම් ඇඳුමක් තියෙනවා නම් ඇඳුම දැනෙනවා. එහෙම නැත්තම් හුලං දැනෙනවා. වාතය දැනෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි දැනගන්නේ අපි නිදාගන්නවා කියලා. අපි ඕකට ටිකක් කල්පනා කරා නම් බලන්න මේ ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ නෙම නිදාගෙන ඉඳගෙන හිතාගෙන හිතෙන් බලාගෙන ඉඳේ පැත්ත. බලාගෙන ඉන්නකොට නොයෙක් දේවල් දැනේවි. ඒක ඒ දැනෙන දේවල් දිහා බලාගෙන වේදනාව යන්තම් දැනේවි නැත්නම් නිකන් මේ පණුව නගල දඟලනවා වගේ දැනේවි නැත්නම් පොඩි පොඩි වේදනා හිරින් ඒවා දිහා බලාගෙන. ඒක තමයි සතිපට්ඨානෙ. ඒක දිහා බලා ඉන්න නොයෙක් දේවල් දැනේවි. ඉතින් ඔය ඉරියව් හතරෙන් නැතුව අපි පැවිසි හතරෙම ඉන්න විදියක් නැහැ නේ. ඉතින් අපිට ওই ශාරීරියේ දිහා බලයින් පුළුවන් නම් අපේ සතිය වැඩි වෙනවා. කාටවත් ওই භාවනා කරන්න බෑ කියන දෙයක් නෑ. ඕක හැම වෙලෙම කරන භාවනාව. ඕක තමයි ඔය කියන්නේ. තව තව ඉතින් ඔය වැඩ කරනකොට මොනවා හරි අතපය හුලනෝ නම් ඒක දිහාත් බලයින් පුළුවන්. හැබැයි ඒක තිස්සෙල්ල බල ඔය අපි ඉඳගෙන ඉන්න එක, හිටගෙන ඉන්න එක, ඇවිදින එක, නිදාගෙන ඉන්න එක ඒ වගේ බලන්නකෝ. ඒ බලනකොට ඔබතුමන්ලටම ඔබතුමීලටම දැනේවි නොයේ දේවල්. ඒව ඒ දැනෙන එක බලන්නේ ඒක ශරීරයට දැනෙන්නේ. හැබැයි මනසින් තමයි ඒක ඒක බාරගන්නේ. බාරගෙන නිදාගෙන ඉන්නකොට ඔබට නිදාගෙන ඉන්න හොඳ පින්තූරයක් පෙන්නනවා. ඇවිදිනකොට හොඳ පින්තූරයක් පෙන්නනවා ඇවිදිනවා. ඉඳගෙන ඉන්නකොට හොඳට ඉඳගෙන ඉන්න පින්තූරයක් පෙන්නනවා. ඔය පින්තූරේ දිහා බලලා ඉන්න හොඳට. ටික ටික. දලුවත් මහත්තයා මම හුඟා කතා කරලා වැඩි මේ පසු වුණ කතා කරන ටිකක් වෙලා මේ දැනට ඇති තිරුවන් සරණයි. තිරුවන් සරණයි ડોક્ટર දෙන්නකෝ ඉතාමත්ම බොහෝම හොඳින් අපේ කාරණාවන් පැහැදිලි කරලා දුන්නා අනික වලටින්. මම ඒ වගේම කැමති දැන් ගෞරවයෙන් යොමු වෙන්න සේන මහත්මයා මේ අපි දැන් කලින් විතරේ තේරුම් ඇති මේ යමක් තේරුම් ගැනීම සඳහාම දියසිල්ල ගැන අපි කතා කරා. ඒ දේම වගේ වෙනත් විදිහකට වගේ කතා කරනවා වසන්ත මහත්තයා අපිට කාරණා පැහැදිලි කරලා අපි ශ්‍රවණය කළ තින ස්වාමීන් වහන්සේලා කියලා විදිහට මේ මේ එදී ඇති දේ සහ මේ පිටතට දේ කියන ගැනීම මත ඒ විදිහට ඊළඟට දැන් අපිට කමල් මහත්තයා බොහොම හොඳින් පැහැදිලි කරා මේ ආයතන දෙකක් සම්බන්ධ රැකියාත්මක කරන විදිය වගේ විකාශ කරලා ප්‍රොස්තෝගේ විදියට තමයි කරපු කාරණා ඒ විදියට. ඉතින් ඔක හැමදේම බලන පස්සේ මේ එකම ධර්මතාවයක් එකට මේ සිද්ධ වෙන දේවල් වලට අපි විවිධ නම් වලින් විවිධ විදිහට කියලා ඉගෙන ගත්තට එකම දේ වගේ කියලා හිතනවා මට මේක ගන්න. දැන් මම සේනමාත්මෙන් අහනවා සේනමාත්‍ය අපි අර සංකප්පරාගෝ පුරුෂස්ස කාමෝ කියලා මේ ඒක කතා කරලා තියෙනවා අහලා තියෙනවා. ඒ ඔස්සේ දැක්කම කොහොමද මේ චිත්ත භාවයේ අඤ්ඤත භාවයේ දකින්නේ? මන්දනේ මේ කතා කරපු කවුරුත් චිත්ත භාවය අඤ්ඤත භාවය කියන දේ හරියටම සම්බන්ධ කරේ වෙන්නේ නැහැ. මම දිලුක් මහතට කියුම් වෙනවා මේ හැමදේම ඒක සම්බන්ධයි කියලා. මම නම් දකින්නේ මේ එකම දේ කියන්නේ කියලා චිත්ත භාවය අඤ්ඤත භාවය කතා කරපු අනිත් හැම දෙකේම තුර අපිට දකින්න පුළුවන් හෙවණන් හැම මේ සේන මහත්තයා සංකප්පරාග පුරුෂස්ස කාම කියන එකත් මේ කතාවට ගේන්නේ කොහොමද? තේරුවන් සරණයි. ඇත්ත වශයෙන්ම මට ගොඩක් දැනුම නැහැ, ඒ වගේම ගොඩක් ප්‍රැක්ටිස් කරලත් නැහැ කමල් මහත්තයා වගේ. ඒක හින්දා මට ටිකක් කියන්න අමාරුයි. මොකද මට තේරෙන්නේ පුරුෂස්ස කාමෝ, ඒ කියන්නේ ඒක කියන්නේ යම් කිසි දෙයක් දැක්කාම අපිට කාමය ඇවිස්සෙනවා කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අපි දකින දේ අනුව අපේ කාමය ඇවිස්සෙන එක ඒක තමයි මට දැනෙන්නේ. සේනමාත එළින් කියන්නේ කාමය ඇවිස්සෙනවා කියන එකට වැඩිය මේ සංකප්පේමයි පුරුෂයාගේ කාමය කියන විදිහට කියන්නේ. ඒ කාමය කියලා කියන්නේම සංකප්පේ කියන අර්ථයෙන් තමයි කියවෙන්නේ ඒක පංකන්නේ. සේනමාත එහෙම නේද? මට මතක විදිහට මට ඒ කියන්නේ දැනුම බොහොම අදින්ද මට කියන කියන්න බැහැ. දලුවත් මහත්තයා මම හිතන්නේ වෙන කෙනෙකුට යොමු වුණොත් බොහොම හොඳයි කියලා. තේරුම් සරණයි. ආ හොඳයි හොඳයි. මම ජයන්ත මහත්මයෙන් වෙන්න ජයන්ත මහත්මයා මම උතුමාට වෙන්නත් ඒකට එන්න හැදුවේ මේ. නමුත් දැන් මේ කොටසින් එන්න මම හැමෝගෙම දක් ඒ ස්පෙෂලිටි එක යොදාගෙන මේ එකම දේ පැහැදිලි කරගන්න විවිධ විදි බලන්න හැදුවේ. ජයන්ත මහත්මයෙන් වෙන්න සංකෝප චිත්ත මහත්මිට පුළුවන් චිත්ත මහත්මිය ටික පරම්පරාව ආපු ඉඳන් මම ඉක්මනට මුන්නේ චිත්ත මහත්මිට වෙන්න නම් එහෙනම් සංකප්ප රාග කුසස කාමෝ කියන දේ කියන එක අපි දන්නවා අපි හාරලා තිනවා. දැන් මේ කතාවට මොකද මේ කතාව මේ දැන් ඔය දැන් විවිධ විදිහට කියලා කෙනෙක් බලන විට පැහැදිලි කරපු දේවල් වලටත් සමාන්තර කරලා ඒක කොහොමද අපි සම්බන්ධයක් ඇති කරගන්න හොයන්නේ? මේ ලංකාවෙන් කතා කරන්නේ කොහොමද දන්නේ නැහැ ඉන්ටර්නෙට් එකගෙන. ඇත්තටම මේ සංකප්පරාහ පුරිසස්ස කාමෝ කියන එක අපි හුඟක් ඒ ගැන කතා කරලා තියෙනවා. මේ කාමය කියලා කියන්නේ කාමය එළියේ තියෙන දෙයක් නෙවෙයි කියන එක. ඒක තමන්ගේ හිත තුළ තියෙන සංකල්පයක් නිසා ඒ එළියේ තියෙනවා කියලා අපි ගත්තු රූපවල පවතින දෙයක් නෙමෙයි කියන එක. ඒක ඉතාම හොඳින් බොහොම සරල විදිහට අපිට තේරුම් ගන්න පුළුවන්. එකම දෙයක් දකින්නකොට දෙදෙනෙක් තුළ ඇතිවෙන සිතුවිලි ගැන හිතුවහම ඉතින් පුංචි විදියට නිකන් හිතලා බැලුවොත් යම් කිසි කෙනෙක් ඉදිරියට එනකොට කෙනෙක් ඒ අර අපි කියනවා ඒ තමන්ගේ භාර්යාව කියලා අඳුනා ගන්නවා. තවත් කෙනෙක් ඒ තැනත් තම අපි හිතමු නංගි කියලා අඳුනා ගන්නවා. ඒ දෙදෙනාගේ හිත ඇතුලේ ඇති වෙන සංකල්ප වෙනස්. නමුත් අර එකම රූපයයි මේ දැක්කේ අපි හිතන විදියට අපි තාම තීරුම් ගත්ත විදියට එළියේ ඒ බොහොම සරල විදිහට හිතුවොත් මේ රාගය කියන එක එළියෙන් ඇතුළට එන එකක් නෙමෙයි ඇතුළෙන් එළියට දෙන දෙයක් කියන එක. ඒක තමයි සංකප්ප රාග පුරිසස කාම කියලා සාම තුන්වැනි අපි රූපයක් විස්තර නිසා ඒ රූපයක් ඇති වෙන හැටි රූපයක සමුදය පටන් ගැනීම ගැන අපි තේරුම් ගත්තොත් යම් කිසි විදිහක අවබෝධයක් ඇති වුණොත් ඒ වෙනකොටත් අපිට තේරෙනවා මේ ඇත්තටම මේ සමුදයට පස්සේ මේ සංඥාවක් ඇත්තටම ඇති වෙලා එතනින් එහාට ප්‍රපංච කරනකොට තමයි මේ කාමය කියන සංකල්පයක් වශයෙන් පටන් ගන්න කියන එක. එහෙමනම් අර රූප සමුදය තුළ කාමය කියන එක නැහැ. ඉතින් මේක අපි වචන වලින් කිව්වට තමන් තුළින්ම බලන්න ඕන දෙයක් නේ. යම් කිසි අවස්ථාවක දැකීමක් ඇහිමක්. දැන් තවත් පොඩි උදාහරණයක් තමයි අපි හිතමු එකම ගීතයක් දෙන්නෙක් අහනවා. යහනකොට එකම ගීතය අහන එකම වෙලාවෙ එකම ගීතය අහනකොට දෙන්නෙක් ඇතුලේ ඇති වෙන සංකල්ප මොනවාද? ඒව වෙනස්. දැන් ඒක තමයි තථාගතයන් වහන්සේ කියලා තියෙන්නේ මේ පුරුෂයෙක්ගේ රාගය කියන්නේ සංකල්පයක් මිස ඒ එළියෙන් ඇතුළට එන සංඥාවක හෝ එළියේ තියෙනවා කියලා අපි ගන්න රූපයක ඒ දේවල් නැහැ කියලා. ඉතින් තමන්ම මේ දේ දකින උත්සාහයක සඳහා මත සිහියෙන් හිටියොත් අපිට තේරෙන්නේ දැන් කෙනෙක් එක කතා කරනකොට එකම මාතෘකාව ගැන කතා කරනකොට දෙන්නෙක් දරන මත වෙනස් අදහස් වෙනස්. ඒ මොකද ඒක ඒ කතා කරන මාතෘකාවේ නෙමෙයි ඒ යම් කිසි පුද්ගලයෙක් ගැන කතා කරනවා ඒ තැනැත්තගේ නෙමෙයි රාගය තියෙන්නේ. තමන්ගේ හිතෙන් පටන් ගන්න දෙයක් මේක කියන එක සංකල්පයක් විදියට කියන එක තමන්ම දැකීමේ උත්සාහයක යෙදෙන්න ඕනේ. ඒක තමයි බොහොම සරල විදියට ඒ ගැන කියන්න පුළුවන් දලොත් මාත්මේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍රමාත්මේ තම හොඳින් මේ කාරණාව ඔබතුමියත් පැහැදිලි කරා. ඔව්. ඉතින් අපි අද කතා කරන්න ගත්තේ මේ ඉත්තභාවයේ අඤ්‍යතභාවයේ කියන වචන දෙක තෝරගන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ කටුකුන් දිසාන් වංශයේගේ ඉතින් පැහැදිලි කරන දියේ සුලිය ඇත්තට මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් ඒ ඔස්සේ කතා කරනකොට ඉතින් අපි තේරුම් ගත්තා මේ අපිට හොඳින් පැහැදිලි කරලා දුන්නා මේ ඉත්තභාවයේ කියලා කියන්නේ මේ මේ කිසියම් දෙයක් මෙසේ මේ පවතින බව. එහෙනම් අඤ්ඤතභාවය කියලා කියන්නේ ඊට වෙනස් දෙයක්. එහෙනම් අංශේ බව කියන වචනෙන් වගේ හඳුන්වන්න පුළුවන් කියලා දුන්නා. එතකොට මේ ඒ යමක් පවතින තත්වය ගැන සහ යමක් පවතිනවා කියලා හිතපු ගමම තවත් දෙයක් පවතිනවා කියලා වෙනත් ආකාරයක් පවතිනවා කියලා එහෙනම් වෙනත් ආකාරයකට පත් වෙනවා කියලා පවතින බව ඒ තේරුම් ගැනීම ඒ විදිහට තේරුම් ගන්නකොට මට අපිට වංකම තිබුණා මේ අපි මේ අහන වෙනකොට හැමදාම අහන වෙන වෙන ධර්මවලුත් කියන්නේ ඔකමද කියලා හොයලා බලන්න. ඒ අනුව තමයි මේ වසන්ත මහත්තයාට මේ අදහස් දක්වන්න කියලා ඉතින් මම ඊට පස්සේ වලින් පැහැදිලි කරා මේ අපි මේ බාහිරෝ ඇති දේ මේ ඇතුළතින් හදාගෙන තමයි මේ එළියට දාන්නේ. නමුත් එළිය ඇති දෙයක් නෙමෙයි කියන කතා කාරණාව වලින් ඒක මම පැහැදිලි කරා මේ මං කියනවා වගේ නෙමෙයි බොහොම ලස්සනට. ඉතින් ඊළඟට තමයි මම හිතන්නේ මම ડોક્ટર තෙන්නකොට මුණන් පස්සේ තුමා මේ මේ ආයතන දෙක සම්බන්ධ කරගෙන පෙන්නුම් කරා. ඒත් ඒ අන්තිමට එන්නේ එතෙන්ම තමයි මේ චක්කු ආයතනයේ චක්ක ආයතනයේ දැක්කා නාට මන ආයතනයේ ධම්ම ආයතනයේ සම්බන්ධ කරලා සිදුවන ක්‍රියාදාමයන් නිසා තමයි මේ ප්‍රපංච හදාගෙන යන තත්ත්වය ඇති වෙන්නේ කියන දේ හොඳින් පෙන්නුම් වුණා එතනත්. ඊළඟට තමයි මේ සංකප්පරාග පුරුෂසකමෝ කියන මේ කතාව අපි සම්බන්ධ කරගත්තේ. ඉතින් ඒ තුලනුත් අර වගේම දෙයක් තමයි කියවෙන්නේ. ඉතින් මට හිතනවා මේ පටලවා ගන්න දෙයක්වත් නැහැ හැම එක එක විදිහට පැහැදිලි කරාට කියලා. ඉතින් මම දැන් ඊට පස්සේ නැවතවර ජයන්ත මහත්තයා නෙමෙයිලා ඊට පස්සේ මම නැවතත් කලින් කතා කරපු කීප දෙනාට මෙහෙම වෙනවා මේ තමන් කියපු දේ දැන් කියලා කිව්වනේ. දැන් මේ මට ඕනේ මේ කතාව සම්බන්ධයක් ඇති කරලා කතා කරන්න පුළුවන්ද කියලා බලන්න හොඳේ. ඒක මේ වෙනකොට වැඩිපුරම සිද්ධුන්නේ නැහැ. නමුත් ඒක සම්බන්ධයේ පොඩ්ඩක් ඇති කරලා දෙන්න බලන්න. හොඳයි. ඊට ඉස්සෙල්ලා ජයන්ත මහත්තයා වෙනවා. ජයන්ත මහත්තයා මේ කතාව අභිධර්මානුකූලව කොහොමද අපි දකින්නේ? මේ විදිහ දෙයක් අභිධර්මානුකූලව අපිට කියවෙන්නේ. ජයන්ත මහත්තයා සර්වසම්. සර්වන් සරණයි. මට මේ කතාව කියනකොට තේරුනේ දැන් මම ඉස්සෙල්ලා සාමාන්‍ය පැත්තෙන් පොඩ්ඩක් කතා කරලා ඉන්නම්. මට හිතෙන්නේ දැන් කෙනෙක් brand new car එකක් ගන්නවා. brand new car එක එයාට කොච්චර වෙලාව brand newද? කියන්නේ එයා මීටර 100ක් දිවුවනම් ඒක මීටරේ වැඩ කරා නම් ඒක brand new කියලා කියන්න බෑ. ඒක වෙනස් වෙලා. ඒකට ඒක used car එකක් වෙලා. නමුත් එයාට තේරෙන්නේ නැහැ මේක used car එකක් කියලා. එයා අනිත් පැයට කියාපාන්නේ මේක brand new කියලා. දැන් ඊට පස්සේ දැන් ඒක තේරුම් මොකද? මෙයා brand new කියක එකට ආසාවෙන් පාවිච්චි කරනවා. නමුත් මෙයා යන්නේ ඒ දිරන වෙනසෙන වාහනයක තමයි යන්නේ. එයාට සල්ලි තිබුණොත් තව වාහනයක් ගන්න වෙනවා. ඒ වාහනේ අලුත් තව වාහනයක් ගන්න එක ළඟ ළඟම එනවා. එයාට යම් කිසි විදිහකින් තව වාහනයක් ගන්න සල්ලි තිබුණ නැත්නම් ඒ වාහනේ ඉවර වෙනකොට එයාට පයින් යන්න වෙනවා. මට හිතුණා මේක තමයි අපි මේ භවයේ ගමන් කරනවා කියලා කියන්නේ. අපි යම් කිසි ජීවිතයක් ලබා ගන්නවා. ඒකට ඊට පස්සේ ඒක ඇලෙනවා. අර සතර තත්පාබිනන්දිනී කියනකොට අපි ඒ ගන්න ජීවිතයට ඇලුම් කරනවා. ඒකට අවිධර්මානුකූලව එතන කියනවා නිකාන්තියක් ඇති වෙනවා කියලා. යම් කිසි භවයක මේ ප්‍රතිසන්දියක් ගත්තට පස්සේ ඒ භවංග සිත් පහළ වුණාට පස්සේ එතන පහළ වෙනවා නිකාන්තිෂණය කියලා. ඒකේ භවයට ඇලීම හැටියට. ඊට පස්සේ මේ භවයට ඇලෙන කෙනා මේක හොඳයි, හොයි, නැපයි කියලා අර brand new car එක වගේ පරිහරණය කරන්න පටන් ගන්නවා. මෙයා දන්නේ නැහැ මේ ජීවිතය මේ මොහොත වෙනකොටම වෙනස් වෙලා ඉන්නේ. මේ මොහොතින් මොහොත වෙනස් වෙනවා කියන එක දැනෙන්නේ නැහැ. ඉතින් මෙයා යන්නේ කොහටද? ඊළඟ භවයට තමයි මේ ගමන් කරන්න මේ අවිද්‍යාව, සංහාව කියන දෙක තල්ලු කරලා යවන්නේ ඊළඟ භවයට. ඊළඟ භවයට යනකොට දැන් තියෙන brand new ගත්ත කාර් එකට වඩා හොඳ එකක් ගන්න පුළුවන් වේද? එහෙම නැත්නම් පයින් යන්න පුළුවන් වේද කියන එක තීරණය වෙන්නේ තම තමන්ගේ එහෙමත් නැත්නම් ඒ යෙදෙන සිත්වල යෙදෙන කුසලා කුසල එහෙමත් නැත්නම් මේක ධර්ම අවබෝධ කිරීමේ හැකියාව anu. ඉතින් ඔය අනුව බලනකොට අපි කොතනද අල්ලන්නේ? ඒ අල්ලනකොටම ඒ වෙනස් වෙනවා. මොකද අපි කොතනක් හරි අල්ලනවා කියන්නේ අපි සංහාරින් දෘෂ්ටියෙන් මානෙන් අර අපි වසන්ත මහත්මයා කිව්වා වගේ නැත්නම් කමල් මහත්මයා කිව්වා වගේ ප්‍රපංච කරමින් මේ භවයකට තණ්හා දෘෂ්ටි මාන වශයෙන් දේවල් අල්ලමින් තමයි අපි කෙනෙක් යන්නේ. එහෙම යනකොට ඒ කරන තාක් වාසාම මෙයාගේ ඉදිරි ගමන වෙනස් වෙනවා. ඉදිරි ගමනක් වෙනස් වෙනවා. දැන් පවතින දේවලුත් වෙනස් වෙනවා. මේ මනසත් ඒ වගේම ධර්මත් ඒ වගේම රූප කියන එකත් මොහොතින් මොහොත ෂණයෙන් ෂණය වෙනස් වෙමින් ඉදිරියට යන ස්රෝතයක් හැටියට ධාරාවක් හැටියට යන්නේ. ඒකෝට කිසිම දෙයක් ස්ථිරයි නිත්‍යයි කියලා අල්ලගන්න කිසිම අවස්ථාවක් එන්නේ නැහැ කියන එක අපිට හේතු වෙනවා මේ ධර්මය තුලින්. يعني ඒක අනිත්‍ය බවම ප්‍රකට කරන්න වෙනවා. ඒ වගේම මේ උපාදානස්කන්ධයන් තමයි මේ දිගින් දිගට ඇතිවි නැතිවි යන්නේ. උපාදානස්කන්ධයන් නැති වෙනවා නැති වෙනවා කියන්නේ ඒක පෙරීමක් හැටියට ගත්තාම දුක්ඛ තත්ත්වයක් තමයි පවතින. නමුත් ඒක තේරෙන්නේ නැහැ. අපි අර කකුලුව යටින් මුට්ටියක ඇල්ලතර දාලා යටින් ගින් ගහනවා වගේ අපි දුක දැනන කම්ම හිතනවා මේක සැපයි කියලා අල්ලගෙන ඉන්නවා. නමුත් මේ යන්නේ වෙනස් වෙන මොහොතක් ක්ෂණයක් ක්ෂණයක් පාසා තියෙන තත්ත්වයේ වෙනස් තත්ත්වයකට පත් වෙන අනාගත ඉතාමත්ම භයානක අනාගතයක් තියෙන තැනකට තමයි යන්නේ. ඉතින් මට හිතනවා ඒ විදිහට තමයි අපිට බලන්න වෙන්නේ. අර සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන එකක් ගත්තත් ඒ වගේ. අපි මේ කාම වස්තුන් වලට ඇලෙන්නෙම සුඛයක් බලාපොරොත්තු වෙන්නේ. නමුත් එතන වෙන්නේ අපි අර වාහනේ ගත්තා වගේ ඒ සුඛේ ගත්ත ගමන එක වෙනස් වෙනවා. කර්ණ දෙයක් වෙනවා. ඒ කියන්නේ ආදරය කරන කාලේ තමන්ගේ පාර්ණ එහෙමත් නැත්නම් තෙම්බතා හොපෙම්බතිය කියන තත්ත්වයට වඩා වෙනස් වෙනවා විවාහයට වුණාම. ඒ වගේ හැම දෙයක්ම අල්ලන්නේ කොහෙද? ඒක වෙනස් වෙනවා. ඉතින් ඒක වෙනස් වෙනවා කියන්නේ ධර්මානුකූල සියලුම විදිසිතුම් පැතුම් කියන කරන දේවල් තේරම් වෙනස් වෙනවා. ඉතින් එහෙම සත්‍යයක තමයි මේ අවිද්‍යාවත් සංහාවත් පෙරට කොටගෙන යන සංසාර ගමනක සත්‍ය රැඳී ඉන්න කියන එක තමයි සරලවම මට හිතෙන දරුවත් මහත්මයා තේරුම් ගන්නයි. ඔව්, තේරුම් ගන්නයි. ඔව්, අබ්දමන් ප්‍රකෘපතෙන් ඔබතුමා රාම අවදිවත් කනේ ගනේ නමුත් ඒකට කමක් නෑ මම හිතන්නේ අපිට ඒක ජීවන කරහොත් එහෙම විශේෂ කිපතාවක් ම අපිට ඒ මනෝදාතු විඥාන දාතු මනෝ විඥාන දාතු සම්බන්ධ කළ කාරණාවන් කියලා දීලා තියෙනවා නේද ජාතවත් කොහොමද කතා වෙන්නේ කියලා මනසට විඥාන දාතු ටික දාගෙන කතා කරන්න කියන කාරණාව කියලා දීලා තියෙනවා ඔබතුමාට හැකිනම් ඒ කොටස් කෙටි මතක් කර කමක් නැහැ. ඔව් එහෙමයි. ඇත්ත වශයෙන්ම අපි දැන් බාහිරින් තියනවා කියලා හිතන දේ කොහොමද ඒ කියන්නේ අපි දන්නවා බාහිර කියලා ඇත්තටම මම හිතන්නේ දැන් හොග්ගල්ගේ මහත්මයා කියේ බාහිර දෙයක් නැහැ කියන එක නෙවෙයි මේ කියන්නේ. කියලා ඒක සත්‍ය වශයෙන්ම බාහිර දෙයක් නැහැ කියන එක නෙවෙයි කියන්නේ. මේ බාහිර දේවල් අපි දන්නවා ආරම්මන ප්‍රත්‍ය කියන එක අපි ඉගෙනගෙන තියෙනවා. ආරම්මන ප්‍රත්‍යයේ තියෙන මූලික ලක්ෂණයක් තමයි ඒ ආරම්මණයන් නිසා අපේ චිත්ත චෛතසික ධර්මයන්ට එක ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ අපේ චිත්තවල ලෝභයක් ඇති වෙන්නේ එහෙමත් නැත්නම් කරුණාවක් මෛත්‍රියක් ඇති වෙන හැරි මොනවට හරි මේ චිත්ත චෛතසික ධර්මයන් හැදෙන්න මූලික වශයෙන්ම බාහිර රූපය උපකාර වෙනවා. බාහිර රූපේ එකපාරම මනසට ගෝචර වෙන්නේ නැහැ. ඒක ගෝචර වෙන්නේ අනිකුත් ඉන්ද්‍රියන් හරහා. ඒ කියන්නේ ඇස හරහා වර්ණ රූපයක්, කන හරහා ශබ්ද රූපයක්, නාසය හරහා ගන්ධ රූපයක්, ඒ වගේම දිව හරහා රස රූපයක්, ශරීරයේ හැම ඕහිමත්තත් ස්පර්ශය හරහා පොට්ටබ් රූපයක් කියන එක විදිහට තමයි අපිට ඇතුළට ඇවිල්ලා ඊට පස්සේ අපි මන ආයතනයේ මේ කියන්නේ. ඒ කියන්නේ මුලින්ම අර පංචද්වාරයෙන් ගන්න දේවල් මනෝද්වාරයට යනවා. මනෝධාතුව නිසා තමයි ඒක අපිට මනෝ විඥානයේ පැත්තට යොමු වෙන්නේ. එතකොට එහෙම යනකොට තමයි අපි මනසින් මේ බාහිර තියෙන දේවල් ගැන දැනගන්නේ. ඉතින් එතකොට ඒක තමයි චිත්ත වීති ආශ්‍රයෙන් කරනකොට කියන්නේ ඉස්සලාම කියන්නේ භවංග සිත් පරපුරක් තියෙනවා. ඊට පස්සේ ඒක බිඳිලා බාහිර තියෙන රූපයට මානසිකාර කරනකට අපි කියන පංචද්වාර ආවරණය සිත් කියලා. ඊට පස්සේ ඇහෙන් නම් ගන්න චක්කු විඥාන පහළ වෙනවා. චක්කු විඥාණයෙන් එන ඒ අරමුණ පිළිගැනීමක් සම්ප්‍රතික්ෂේපයක්. ඊට පස්සේ ඒ ගැන ප්‍රබලීමක් සංකීර්ණයක් කියලාද ඒ ගැන විවස්ථාපනයක් එහෙමත් නැත්නම් ඒ ගැන තීරණයක් ගැනීමක් ඒක යෝනිසෝ මනසිකාරයෙන් තීරණයක් ගත්තොත් අකුසල් පැති ජවන් සිත් ඇති වෙනදත් යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් එහෙම කුසල් පැති ජවන් ඇති වෙනදත් හේතු වෙලා ඊට පස්සේ ওই ආකාරයෙන් තමයි චිත්ත වීතිය පහළ වෙන්නේ. ඉතින් ඒ වගේම අපිට තව දෙයක් මෙතනදි මතක් කරන්න ඕනේ මේ දවස් මහත්මයා මේ සවුන්ඩ් සිස්ටම්ස් රේඩියෝ එකේ පහුගිය ටිකේ ගියා මේ වස්තුනානත් ඥානෙ සමායන ගෝචරනානත් ඥානෙ කියන එක. ඉතින් එතෙන්ද කියනවා මේ හැම දෙයක්ම හැදෙන්න හේතු වෙලා තියෙන කියන බාහිර රූපය කියන එක බාහිරෝ තියෙන දේටත් හේතු වෙන්නේ මේ අවිද්‍යා කර්ම සංහා ආහාර කියලා. එතකොට අපි පිටින් දකින පිටින් අහන පිටින් දැනෙන දැනගන්න ඕනම දෙයක්කට හේතු වෙන්නේ මේ අවිද්‍යා තණ්හා කර්ම ආහාර කියන හතර තමයි හේතු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ දේශනාව ඇහුවනම් ඒක තේරුම් ගන්න නැති හුඟක් අය. ඒක නිසා මේ කර නාම රූප කියන ටික ඔන්න ඔතනින් තේරුම් කර ගන්න වෙනවා. අපි යමක් දෙයක් බාහිරෙන් අරගෙන දැනගන්නවා කියන එක. බාහිර දෙහි අනිවාර්යයෙන්ම හේතු වෙනවා අභ්‍යන්තරව දැනගන්න. බාහිර දෙයක් නැතුව දැනගන්න බෑ. නමුත් බාහිර දෙයක් පවතිනවා කියන එක ගත්තොත් ඒක එතකොට සාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. ඒ වෙලාවේ ඒ කාරණු ටික යෙදීම නිසාම ඒ දැනීමක් දැකීමක් ඇසීමක් කියන එක ඇති වෙනවා මිසක් නැත්නම් තියෙන දෙයක් දැක්කා තිබුණු දෙයක් රස විඳා එහෙම එකක් නෙමෙයි කියන්නේ. ඒ අවස්ථාවට අනුව ඇතිවීමින් නැතිවීමින් යන උපාදානස්කන්ධ එහෙමත් නැත්නම් ඒ ආයතන හින්දා තමයි අපි විදිහට දකින්නේ කියන එක. ඉතින් ඒ අනුව තේරෙන්නේ මේ හැම දෙයකටම මනස කොයි විදිහට දේදෙන්නේ. හැබැයි මනසට කෙලින්ම එන්නේ නැහැ. ඒක ආයතන හරහා යන්නේ. ඇවිල්ලා මනසෙන් අරගෙන පරණ මතක මනසට කෙලින්ම එන්නේ. ඇතුළතින් එන සිතුවිලි. ඒවත් එන්නේ පරිණිය අධ්‍යක්ීම් එක. පරිණිය අධ්‍යක්ීම් ආවේ කොහොමද? ඒත් පංච ඉන්ද්‍රිය ටික හරහා අස්කන් ආසේ දිවකය කියන එක හරහා තමයි ඒකත් අපිට ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඒ ආකාරයෙන් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ කොයි විදිහටද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි ගැට මහත්මයා. හොඳයි මම ගෞරවයෙන් දැන් ප්‍රීති මහත්මයාටත් ඊගොල්ලෝ සේන මහත්මයාටත් කුමාරි මහත්මියටත් යොමු වෙනවා. රූප මහත්මිය කතා ගන්න පුළුවන් තැනක නම් ඉන්නේ කතා කරන්න. කාන්ති මහත්මිය පාවුල සම්බන්ධුනේ කැමතිනම් කතා කරන්න. මම ප්‍රශ්නේ මේකයි දැන් අපිට දිලුක් මහත්මයා යමක් කිව්වා. හොඳ ධර්මදේශනා කොටසක් පැහැදිලි කරා. වසන්ත මහත්මයා, චිත්‍ර මහත්මිය, ජයන්ත මහත්මයා පැහැදිලි කරා. දැන් මම මේ කට්ටියටම කිව්වොත් ඒ කට්ටිය අපි අර කමල් මහත්තයා කිව්වාගේ අපි මේ හිත වැඩ කරන දේ එක විදිහටනේ. ඔය දැන් සමාලලට අපි මෙච්චර කතා කරාට චිත්‍ර මහත්මිය එතුමී කීපයක් ගැනම හිතේ තියෙච්චියක් දන්නේ නැහැ. වසන්ත මහත්තයා එතුමා හිතේ ඉතිපුවක් දන්නේ නැහැ. මොනේ බොහෝ වෙලාවක වෙන්නේ තමන් කීප දේ ගැන හිතේ තියෙන්නේ. ඊට පස්සේ ආයෙ කතා කරන කොහොමද ඒකම තමයි කියන්නේ. ඒ නිසා මම නැවත කෙලින් මෙතනට යන්න නැතුව මම කැමති මේ අනිත් එකකට යන්න. ප්‍රීති මහත්තයා කිව්වා දැන් මේ හතර දෙනෙක් කිව්වා මේ කිව්වේ මේ නිකන් අර කම්පාර්ට්මන්ට් හතරක දෙයක්ද මේ කිව්වේ. එහෙනම් මේ වල සම්බන්ධයක් තියනවාද? මං හෙව්වේ සම්බන්ධයක්. ඒ සම්බන්ධය මෙතන තිබ්බද? ප්‍රීති මහත්තයා මගේ ප්‍රශ්නේ තේරෙනවා කියලා විශ්වාස කරනවා. හැම අනිත් හැම දෙනාගේ මම ඒ ප්‍රශ්නේ අහන්නේ මේ කිව්වේ මේ වෙන වෙනම කම්පාර්ට්මන්ට් වල දේවල්ද? තථාගතයන් ධර්මයේ එක දෙයක් දකින්න විවිධ විද්‍යාද මේ කිව්වේ. එහෙනම් මොකද්ද මේ අපි ගන්න ඕනේ? ප්‍රීති මහත්තයා තේරුම් ගන්න ඉදලොත් මාත්මා ඇතුළු සමට ගොඩාක් විස්තර කල්‍යාණ මිත්‍රන් ගොඩාක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. මට නම් හිතෙන්නේ දලොත් මාත්මයා ඇත්තම ඔය ඔක්කොම වගේ එකම තැනකට යනවා කියන එකයි මගේ විශ්වාසය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට අපි අපේ දිහා බලන්නේ කොහොමද කියන එක තමයි මම හිතන්නේ කවුරුත්ම වගේ සඳහන් කරේ. ඒ කියන්නේ අපි උතුරින් ලෝකය බැලීම කියන එක තමයි ඇත්තටම දැන් මේ කමල් මහත්තයා කිව්ව ආකාරයත් ඒ කියන්නේ අපේ ඔව් අපිට ඇහෙන්නේ නැතුව ගියා. කමල් මහත්තයා කිව්ව ආකාරය කිව්වට පස්සේ ඇහුනේ නැහැ. හොඳයි. හොඳයි මම එහෙනම් මම මේ ප්‍රශ්නේ සමගම සේන මහත්තයාට කියවෙන්න එක ප්‍රශ්නේ. පෙරවන් සර්ණයි. ඔව් අතවසේම ඒ එකම ධර්මය කියන්නේ දැන් ධර්මයේ කොටස් හතරක වුණාට ඔතන උන්නේ මේ විදිහ දෙයක් කියලා මට හිතෙන්නේ. දැන් දලුවත් මහත්මයාගේ හිතේ සංකල්පයක් තිබුණා. දැන් එක එක දේවල් වල මේ දැන් කවුද දිලුක් මහත්මයා කියනකොට අනිත් ඒවත් ඒ සංකල්ප හිතේ මතු වුණා. එකින්ද වසන්ත මහත්මයාත්, කමල් මහත්මයාත්, චිත්‍ර මහත්මයාත්, ජයන්ත මහත්මයාත් තේරුම් කරලා දෙන්න ඒ සංකල්පයයි මේ ඒ තේරුම් වලට ගියේ. ඉතින් මේ සංකල්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියන්නේ ඒක අපේ තියෙන ඒක වීක්නස් කටහේට මම හිතන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ අපි හැම දෙයක්ම ධර්මයේ හරි ඕනම දෙයක් අල්ලගන්නකොට අපේ ඇතුලේ තියෙන සංකල්පයක් මතුවෙලා ඒකේ අනුව තමයි අපේ ක්‍රියාව සිදු වෙන්නේ. ඉතින් ඒකින් වෙන්නේ මේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන මේක Nirodha පැත්ත බලන්නවට වඩා ඒක තහවුරු කරන්න යන එකයි. කියන්නේ ඔක්කොම එක වුණාට ඒක මේ තමුන්ගේ මටත් ඉන්නේ ඒකමයි, මගේ තියෙන්නේත් ඔය ගතියමයි. දැන් මොකක් හරි කියනකොට ඒක මගේ සංකල්පයක් තමයි මතුවෙලා ඒ අනුව තමයි මම හිතන්න පුරුදු වෙන්නේ. ඒක තමයි අපි නැති කරගන්න ඕනේ. මේක නැති කරගත්තොත් තමයි Nirodhaය තියෙන්නේ කියන එකයි මට මේකෙන් තේරුම් ගත්තේ. ඒකට ප්‍රතිපදාවක් තමයි අපි හොයන්න ඕනේ කියන එකයි මගේ අදහස. තේරුවන් සර්ණයි. ඔව් තේරුවන් සර්ණයි. සේනමාත බොහොම පිං බොහොම සංක්ෂිප්තව ඒ කියපු හැම දෙනාගේම අදහස එක ටක් කියන අර්ථයෙන් තමයි ඔබතුමාට ඒ පදාසි ඉදවත් කරේ. කුමාරි මහත්මිය, ඔබතුමීට තේරෙන්නේ මේ මේ විවිධ විවිධ දේවල්ද මේ කියන්නේ? දියසුලිය කියන්නේ එකක්ද? මේ ආයතන දෙකක් ක්‍රියාත්මක වෙලයි මේ දේ සිද්ධ වෙන්නේ කියන්නේ තව කතාවක්ද? එතකොට මේ එළියේ ඇති දෙයක් නෙමෙයි, මේ ඇතුලේ අදාගත්ත දෙයක් තමයි මේ එළියේ තියෙනවා කියලා කියලා මේ වසන්ත මහත්මයම මතක කරනව සදසනාම් දු ඔප්ටික දේශනා කරන ඒ කාරණාවත් තවත් දෙයක්ද? කුමාරි මහත්මිය, ඔබතුමී කොහොමද හිතන්නේ? තේරුම් ගන්න සියලු දෙනාටම මමත් නම් තේරෙන්නේ ඔක්කොම එකම දැන් එකම දෙයක් ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ කියලා තමයි මට තේරෙන්නේ. මේ මොකද මේ ඉස්ස භව අන්‍යත භවය කියන එක මේ අවිද්‍යාවෙන් යන ගමනක්, සංසාර ගමනක් කියලා තමයි මට තේරෙන්නේ. එතකොට එතනත් මෙතනත් අනේ දැන් ඉත්ත භව අඤ්ඤත භවය කියන්නේ ඒ අංශ මෙතනත් එතන කරගන්නවා. ඒ කියන්නේ දැන් මෙතන නම් මම ධම්මිකා කුමාරී කියන එක නා දැන් මෙතන කරගෙන ඉන්නවා. ඒකල මේ සංසාර ගමන මේ පංච උපාදානස්කන්ධේ හදහද මේ යන ගමනක් මෙතන පේන්නේ. මට තේරෙන විදිහට හරියට මේ එක වටවරලල්ලේ කැරකෙන ස්වභාවයක් මේ පටිච්ච සම්පාද චක්‍රේ කැරකි කැරකි යන ගමන තමයි මට තේරෙන්නේ. මේ මේ දිය සුලිය වගේ එක තැන කැරකි කැරකි යනකොට ඒකෙන් අර මේ එක එක ආකාරයට ඇදලා එක මේ උඩටත් යන්න බැරුව යටටත් යන්න බැරුව එක තැනක කැරකෙනකොට ඒකට හොවන හැම දෙයක්ම ඇදලා අරගෙන ඒක විශාල වෙලා යනවා යටට බැසගෙන. ඒ ස්වභාවය තමයි අපි මේ පංච සාධානස්කන්ධයේ යසකනහස්ති දිවකයි මනෙන් සිං ගන්න ඒ ගෝචර වෙන දේවල් ඇදලා අරගෙන අපි මේ සංසාර චක්‍රය වටේ යන ගමනක් තමයි මට මේකෙන් මට තේරෙන හැටියට. එතකොට අපි දැන් මෙතන ඉන්නකොට අපි මෙතන කරගන්නවා ඒකෙන්ලා ඒකින් අර ද්‍රියසුලිය වගේ කැවිලා ගිහිලා ආය යන තැන මනුෂ ලෝකේ, දිව්‍ය ලෝකේ, යන තිරිසන් ලෝකේ එතනක් මෙතන කරගන්නවා කියන ස්වභාවය තමයි මට තේරෙන්නේ. අපේ කල්යාණ මිත්‍යයන් ඔක්කොම ඒක තමයි කිව්වේ. එතකොට මෙතන මේ දිරණ ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, කාන්ති ස්වභාවය තියනවා කියලා තමයි මට මේක සාර මේකෙන් තේරෙන්නේ. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. මේ අවිද්‍යාවයයි ගමන ගැන තමයි මේ අපි සියලු දෙනාම කතා කරන්නේ. මටත් අර මේ අපේ සියලුම දෙනා කිව්ව අර මේ කවද තව මහත්මයෙක් කිව්වා මොකද මේ වාහනයක් ගැන කතාවක්, ඒක ඒ ගැනත් ඒ වගේ තමයි මේ ගමන යන්නේ අපිට. ඒක මේ සංසාර චක්‍රය ගැනම තමයි මේ කියන්නේ. ඔක්කොගේම අදහසත් ඒ වගේ තමයි කියලා මට තේරුම් ගන්න පුළුවන්. සියලු දෙනාටම තේරුම් ගන්න සරණයි. බොහොම පින්. ඔව්, තේරුම් සරණයි. හොඳයි, මම නැවතත් දිලුක් මහතරේ මෙන්න දිලුක් මහතරේ මේ කියපු කතාවල ඔක්කොම සම්බන්ධ කරලා ඔබතුමාට පුළුවන් තවදුරටත් කතා කරන්න. මේ ඒක මම මට තව චුට්ටක් ආයෙ මම මුලින් ප්‍රශ්නේ තමයි ආයෙ අහන්නේ. මේ ඉත්‍තත භාවය කියලා කිව්වන් පස්සේ දිලුක් මහතරේ මෙතන මේ ඒ කියන්නේ යමක් ඇති වුණා කියලා කියන අර්ථය ගත්තොත් එහෙම අපි කියන්නේ අපි යම් කිසි කෙනෙක් ඉපදුනා කියලා ගත්තම වුණාමුණත් උත්පත්තියක් ඇති වුණා වුණත් එතන කෙනෙක් පහළ වුණා. ඒතකොට ඉත්‍ත භාවයක් ඇති වුණා කියලා කියනවා කියලා එහෙම හිතන එක හරිද කියලා කියන්නේ. ඊගාවට ඒ ඉත්‍ත භාවයක් ඇති වෙනවත් එක්කම මේ අන්‍ය වූ තැනක් ඇති වෙනවා ස්වභාවයක් තියෙනවා කියලා ගන්න පුළුවන් එකක්. ඒ කියන්නේ දැන් මම කෙනෙක් මෙතන ඉන්නවා නම් මට බාහිර දෙයක්ත් තියෙනවනේ. මම කෙනෙක් ඉන්න නිසා මම මෙතන නම් අතනකුත් තියෙනවා. මෙතන කිව්වොත් අතනක් තියෙනවා කියන අර්ථයෙන් ඉත්ත භාවත්ත භාවය. එහෙම බලන එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඇති වූ දෙයක් අඤ්ඤතා භාවයට පත් වෙනවා කියලා කියන්නේ විපරිණාමයේ ස්වરૂපයට පත් වෙනවා කියන අර්ථයෙන් ගන්නත් පුළුවන්ද කියන මේ දෙකක්ද මේ එකක්ද? මගේ ප්‍රශ්නේ මේ දෙකක්ද එකක්ද? මෙතනක් තියෙනවා නම් එතනක් තියෙනවා කියන එක ඉත්ත භාවය අඤ්ඤත භාවය කියලා එහෙම බලන එකක්ද? එහෙම නම් ඉත්ත භාවයක් ඇතුණන් පස්සේ ඇති වෙන විපරිණාමයේ අංජිතභාවය කියලා කියන්න පුළුවන් හේතුවෙන් ඒ විදිහට පෙරවන් සරණයි දල්වත් මහත්මයා, පෙරවන් සරණයි කල්යාණ මිත්‍රයින්ට. මම හිතන්නේ මේ දේශනාවේ ඉතිරි කොටසේ ටික තමයි ටිකක් පැහැදිලි කරලා තියෙන්නේ. ඒක ඒ දෙයම තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. මේ මොකද දැන් මේ අපි මේ අනිත්‍යතාවය සඳහන් කරනකොට උන්වහන්සේ මේ එතනදී ධර්මයෙන් යොදා ගන්න පදයක් විපරිණාම අඤ්ඤතා භාව කියලා. එතකොට ඒකිනුත් වෙන මේ විපරිණාමය, ඒ කියන්නේ මේකේ මෝරපු අවස්ථාව පරිණාමය කියන වචනේ මැගිනව ඉස්සෙල්ලාම පරණතයක් ගැන අදහස් තුන බව. ඉතින් අපිට ඒකෙන් පේනවා දැන් මේ මෙතනදී ඒකත් වෙන දෙයක් බවට පත්වීමම තමයි. ඒක අනිත්‍යතා භාවයේ ඒ කියන්නේ අනිත්‍ය භාවයේ තියෙන්නේ කියලා එක. ඉතින් මේකේ තව හොඳ මීටේ තියන් විදිහට දැන් අපි ගත්තොත් එහෙම මේකේ මේ දැන් 35 වෙනි පිටුවේ වගේ තියෙන සඳහන් කර තියෙන කොටස් බලවම තව ටිකක් ඉස්සරහට යනකොට එතනදී අපිට උන්වහන්සේ දේශනා කරනවා තවදුරටත් මේ ලෝක ස්වභාවය ගැන සඳහන් කළා. මේ අන්න දැන් අර තියෙන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතස්ස පඤ්ඤායති වශයෙන් ඒ කියන්නේ මේ උපතක් තියෙනවා නම් ගෙවියාමක් අඤ්ඤතාවයක් අඤ්ඤභාවයක් තියෙනවා කියන එක. ඉතින් අන්න මේ වගේ මේ හැම දෙයකම සමුදේ වය වශයෙන් ඇතිවීම නැතිවීම වශයෙන් දකින්න කියලා. ඒ වගේම මේ මට යන තැන යන්න ඕන තැනක් තියෙනවා. එතන මම ඉක්මනට පොඩ්ඩක් බලන්න. අපිට දැන් ගොඩක් වෙලාවක් තව නැති නිසා මේකටයි උන්වහන්සේ සඳහන් කරන්න ඔබතුමා කිව්ව වගේ එතන අනිත්‍ය භාවයම තමයි. ඒ වගේම පටිච්චසමුප්පන්තය ඒක අපි අර අමතක කරන්න මොන දෙයක් දෙන්නේක යමක් දෙයක් බවට පත් වෙන්නේ මේ හේතු නිසාමයි. ඉතින් එතනදි තුනක් සඳහන් කරන්නේ අර මේ මේ පොත්තත් එක්කම මරණය ඇඳගෙන ඇඳිලා තියෙනවා වගේ. මේක ඒකේ අර අර කල්යාණ මිත්‍ය සඳහන් කරගේ අනිත් පැත්ත වගේ නිකන්. කල්ල ගත්ත ගමන් මේක නැතිවීම අන්න ඒ වගේ. ඒ හැමදේම මේ විදිහට තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. අර ඉදීමත් එක්ක ලැබිච්ච ටැග් වගේ තමයි මරණය කියන එක. ඒ වගේම තමයි ඉතින් අර වෙලා තින්නේ අපේ මේ ප්‍රඥාත්මි තියෙන්නේ උන්වහන්සේ සඳහන් කරන්නේ අපිට මේක අර පාලනය කරගන්න පුළුවන්. මට මේක කොහොම හරි මේක කන්ට්‍රෝල් එකේ තියාගන්න පුළුවන් කියලා. ඒකනේ දැන් අපි ඔය බෙහෙත් ගන්නවා ඔක්කොම මේ අපි එක එක ඒවා කරගෙන මේක කොහොම හරි කරගන්න පුළුවන් කියන අර්ථයක් හිතේ තියෙනවා. කොයි කොහොමද බැලුවා නම් අක මන් නම් එහෙම තියෙනවා. ඒ එතනම තමයි අර අපේ අවිද්‍යාව තියෙන්නේ. මේක මේ කොහොම හරි මේක පාලනය කරගන්න. එහෙම නැතුව මේ එතන තමයි උන්වහන්සේ අර මේ මේකේ තියෙන ආත්ම ස්වභාවය ගැන මේක මේ ආත්මය කියලා කියන එක මේක මේ අර මේක මට මගේ පාලනය කියන්න පුළුවන් දෙයක් කියන දේ මතයි තියෙන්නේ. නමුත් අර දියසුලියක් වුණා දැන් ඒක උන්වහන්සේ කියන්නේ දේශනා කරන්නේ අපිට පිටින් බලනකොට පේන්නේ නම් එතන හොඳට වැඩ කරන තැනක් කියලා. නමුත් අන්තිමට බලනකොට දියසුලි දෙක හැපීමක් පමණක් නිසා ඇති වෙච්ච තත්ත්වයක් නිසා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන ඉතින් අපි උනා මේක අපි ඒ වගේ තත්ත්වයක් මම හිතන්නේ යන්න ඕන කියලා තමයි. ඊට පස්සේ අපි ගාතාවක් කියනවා 37 වෙනි පිටි මම එතන සෑහෙන අද එතන බොහොම වැදගත් දෙයක් කියවෙනවා. මම හිතන්නේ ඒක අපි මේ අද සාකච්ඡාවේ සාරාංශ වශයෙන් ගන්න පුළුවන් දෙයක් වගේත් කියලා හිතනවා. ඉතින් මේ ගාතාවේ කියන්න බලන්න අයං ලෝකෝ සන්තාපජානෝ පස්සපරේතෝ රෝගං වදති අඤ්ඤතෝ යේන යේනෙහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අඤ්ඤභාවාචි භවිෂ්‍යතෝ ලෝකෝ භවපරේතෝ භව මෙවාපි දන්තති යදවින්නන්දිත්‍ය සම්භයං යස්ස භායති තං දුක්ඛං භව විපන්නාසය කෝ පරිතං බ්‍රහ්මචර්යං උස්සති. දැන් මේක දැන් මෙතනම උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. දැන් මෙන්න මේක වැදගත්යක් තියෙනවා. මේ මඤ්ඤණා අපි දැන් කියලා සඳහන් කරලා තියෙන එක වැඩි කතා කරත් මඤ්ඤණාවක් අපි දන්නවා. ඒකට කියන්නේ යමක් තණ්හා මාන දික්ක වශයෙන් ගැනීම. ඒක උන්වහන්සේ දැන් මෙතනදී එක වැදගත්යක් කියලා මේක අපිට ටිකක් කල්යාණ මිත්‍රයෝ පැහැදිලි කරොත් අද සාකච්ඡාවම මම හිතන්නේ පැහැදිලි වෙයි කියලා හිතනවා. උන්වහන්සේ මෙතන සඳහන් කරනවා යම් කිසි දෙයක් තණ්හා මාන දෘෂ්ටි වශයෙන් හිතනකොටම ඒකට මඤ්ඤණා කියලා කියනවා. යෙනෙනි මඤ්ඤති යම් දෙයක් මුල් කරගෙන යම් යම් දෙයක් වස්තු කරගෙන මඤ්ඤණාවන් ප්‍රවත්තනව නම් ඒ සිතිවිල්ලත් එක්කම අතෝත හෝති අඤ්ඤතා. මොකද වෙන්නේ? ඒකෙන් අඤ්ඤතා භාවයට පුළක් පෑදෙනවා. එතකොට අර මේ ඕ නිකන් හැමදේම වෙනවක් නෙවෙයි. මේ ඒක නිකන් හැමදේම වෙනවක් නෙවෙයි. යම් දේවල් තණ්හා මාන දික්ටි ගත්ත හැටිය තමයි ඒක අඤ්ඤතා භාවයට පත් වෙන්නේ කියන එක තමයි. ඒක සෑහෙන වැදගත්. මම හිතන්නේ එතන තමයි තියෙන්නේ. දැන් මම හිතන්නේ අපිට අර මාළුන්ගේ පුත්ත සූත්‍රයත් අපිට කලින් අපි සාකච්ඡා කළේ ඒ වගේ දෙයක් වගේ කියලා හිතනවා මේ. මොකද අපි කවදාවත් මට හිතෙන්නේ එහෙමයි මේක නිකන් කවදාවත් නොහිතපු නොදකපු කවදාවත් දකින්න නැති රූපයකට අපිට කවදාවත් ඒක ගැන තණ්හාවක් මොකක්වත් ඇති වෙන්නේ නැහනේ. එතකොට ඒවා කිසි දෙයක් වෙන්නේ නැහැ. අර පිටාර ඒක ගත්ත විදිහට තමයි ඒකෙන් අනිත් ඒ ඔය අන්‍යතාවභාවය ඇති වෙන්නේ කියන එක මම හිතන්නේ ඒක ඒ වගේ අදහසක් තමයි මට එතනදී හිතෙන්නේ. ඉතින් මම හිතන්නේ අන්න ඒක ගැන අපි අද සාකච්ඡා අවසන් කරන්න කලින් මම හිතන්නේ අපිට ඒක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන් වුණොත් ඒක ගැන තම කිසි අදහසක් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක් කියලා හිතනවා. මේක පිටුව 30ක් තියෙනවා. ඒතර මම කියවන්නම් ඒක තව පොඩ්ඩක්. එතකොට මේ පොත නැති කෙනෙකුට පැහැදිලි වෙයි. ඒතර උන්වහන්සේ කියන්නේ මෙතනදී දේශනා කරන්නේ මේ මඤ්ඤති කියන වචනයත් එක්තරා විදිහක ගැඹුරක් ඇති වචනයක්. කෙටියෙන් සඳහන් කළොත් මඤ්ඤණාවන් කියන්නේ තණ්හා මාන දෘෂ්ටි වශයෙන් යම් යම් දේවල් පිළිබඳ ප්‍රකල්පණය කිරීම සිතීම. තණ්හා මාන දෘෂ්ටි වශයෙන් යම් කිසි දෙයක් හිතනකොට ඒකට මඤ්ඤණා කියලා කියනවා. යේන යේනෙහි මඤ්ඤති යම් යම් දෙයක් මුල් කරගෙන යම් යම් දෙයක් වස්තු කරගෙන මඤ්ඤණාවල් පවත්නවා නම් තණ්හා මාන දෘෂ්ටි වශයෙන් කෙනෙක් හිතනවා නම් ඒ සිතිවිල්ලත් එක්කම සතෝණං හෝති අඤ්ඤතා. මොකද වෙන්නේ? ඒකෙන් අඤ්ඤතා භාවයට මුලක් පෑදෙනවා. අර උපතත් එක්ක මරණය ආවා වගේ අන්න ඒක නිසා ඒ මඤ්ඤණාව නිසාම අඤ්ඤතා භාවයට හැරෙන්න හේතුවක් ඇති වුණා. එක්ක වෙනස් වීමට පටන් ගත්තා. යමක් මෙයට වඩා වෙනස් වෙන්න පටන් ගන්නවා නම් ඒක මෙයක් වෙන්න ඕන. ඒක මෙයක් වෙන්නේ ඒකට අවධානය යොමු වෙලා තණ්හා මාන දිට්ඨි වශයෙන් ඒක මුළුමහත් ලෝකෙින් මින් කරගෙන එකක් හැටියට අල්ලගත්තාම ඉතින් මම හිතන්නේ අපිට ඕක විවිධාකාර වශයෙන් බලන්න පුළුවන්. අපිට ඒ කාල මහත්යා කිව්වාගේ ආයතන පැත්තෙන් ඕන්න මම හිතන්නේ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන් දෙයක්. ඉතින් අපි කල්යාණ මිත්‍රයෝ අපි කරුණාවෙන් ඉන්නත් ඒක අපිට ටිකක් කියා දෙන්න කියලා තිරුවන් සරණයි. එහෙමනම් මම වසන්ත මහත්මයට මෙන්න ඔබතුමා පැහැදිලි කරන ආකාරයෙන් කොහොමද මඤ්ඤණාවක් කියලා කියන්නේ තණ්හා දිට්ඨි මාන වශයෙන් යමක් ගැනීම සමගම අඤ්ඤතා භාවයක් ඇති වෙන්නේ කොහොමද? මොබයි මේ ප්‍රතිසරණය කියලා දුන්න අද බොහෝ සාකච්ඡාවක් කරේ. මේක ගලප ගන්න අපි උත්සාහ කරා. හොඳට ඇතරම මාත්‍රකාව පටන් ගත්ත විදිහටම අපි හැමෝම සාකච්ඡා කරන ඒවා ඔක්කොම ගලපුවොත් අපි ඔක්කොම එක තැනකට එනවා කියලා මට හිතෙන්නේ. මොකද දැන් මෙතන මඤ්ඤා කරනවා කියලා කියන්නේ ඇතරම මේ අපි කරනවානේ මේක වෙනවා. අවිද්‍යාවේ ඉන්න තාක්කල් මම කියන වාක්‍යෙ මඤ්ඤණා වෙනවම ඉතින් අපි දැන් තණ්හා මාන දිට්ඨි කියන එක අපි හිතලා තණ්හා කරන්නේත් නෑ, හිතලා මාන්නේ ගන්නෙත් නෑ, දෘෂ්ටියක් කියන එක දන්නේවත්. එතකොට දැන් ඔය තුන කියන එක අපිට මේ අපි දැන් ඉගෙන ගත්ත මොහොත දෙයක් තියෙනවා. දැන් මොදු පිටික සූත්‍රයේ ප්‍රපංච වල යනවා ඔය දෙස් සිද්ධාන්තයක් ඉගෙන ගන්න. නමුත් උතන හොඳට දැන් මේකට අදාළව කතා කරොත් කියමු දැන් ඇත්තටම මේ ඉත්ත භාවය කියන තියෙනවා යම් කිසි දෙයක් තියෙනවා නම් තියෙනවා කියන්නේ මම වටන්නේ මම ඉන්නවා මට දැන් මම ඊයේ කළා මම හෙට යනවා කියන්නේ ඉතින් ඒ කියන්නේ මම දැන් වර්තමානයේ මම කියලා කෙනෙක් ඉන්න තනුවහම දැන් මම කියන්නේ කවුද? මම කියලා කියන්නේ මේ මම අර රූප ශබ්ද ගන්ධ රස ඔස්සේ මේ ආයතන පරිහරණය කරනකොට මේ මම දිවිද පංච පාදනස්කන්ධයක් ඉතිදිලා සක්කායද සක්කාය උපදෘෂ්ටිය කියලා දිගනවාසේ කී එන ඔබ නැති කරගන්න උත්සාහ කරනවා කියන්නේම මේ මඤ්ඤණා කරන්නේ නැහැ. මඤ්ඤණා කරන්නේ නැහැ කියන එක නෙමෙයි මඤ්ඤණා වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මේ දිට්ඨි සම්පන්න කියන්නේ සම්මා දිට්ඨිය එළිබිච්ච කෙනා. බුදුරජාණන් වහන්සේට පාත්‍රයක් දෙන්න ඕව මේ පාත්‍රය මේ පාත්‍රයක් කියලා උන්වහන්සේ දන්නවා. පාත්‍රයක් කියලා දන්නවා. පරිහරණය කරනවා. නමුත් දැනගෙන පාපයන් නිත්‍ය සම්පන්න. අනිත්‍යයි වෙනස තියෙනවා. ඒක දැන් අපි විඥානය කියන්නේ තමයි පැහැදිලි කරොත් ඉන්න වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒ පස්ස මනසිකාර කියන එක ඒක හැංගිලා තියෙනවා. විඥානික අහුවෙන්නේ නැහැ ඒක. විඥානිකින් කැඩපැද්දට හොරෙන් ඉන්න දෙයක් තමයි පස්ස කියන එක මනසිකාර කියන්නේ. ඒකපොත් තථාගතයන් වහන්සේලා කියන්නේ හත්පරයන් වහන්සේලා මේ ඇත්තටම කියනනම් ඒක ඉන්නාස්තිල සංඛාර කියන්නේ විසංඛාර. අර මම මතක ඇතිනවා විසංඛාරං ගතං චිත්තං ඒ වගේ මේ කටුකුරුනේ හඳුන ලක්ෂණ පැහැදිලි කරන මට මතක නැහැ කොතන තැන කියලා. ඒ කියන්නේ විසංඛාරයි. ඒ ඉන්නාස්තිල කියන විතර විසංඛාර කරන මනසකින් කවදාවත් මේ වගේ ප්‍රපඤ්ඤ ඇති වෙන්නේ නැහැ. ප්‍රපඤ්ඤ ඇති වුණොත් තමයි තණ්හා මාන්දිටි මඤ්ඤණා කරන්නේ. ඒ වගේ අවස්ථාවක් හිත ගන්න තමයි අපි කියන්නේ පරිසම්පාද දර්ශනය දකින්න කියන්නේ එතන. ඒතර සක්කාය කියන එක ඉස්සලාම මුලට එන්න ඕන. සක්කාය කියන එක අනුගම ඒ සක්කාය නිරෝධයට එන මාර්ගය තමයි අර විසාක කියන මේ සූත්‍රෙදි මේ තුල්ල වේද සූත්‍රෙදි අහන්න ප්‍රශ්නයක්. ඒ එතනදි හොඳට පැහැදිලි කරනවා ඒ චරණ වහන්සේ. මොකද එකද හොඳ කොහොමද මේ කියන්නේ මෙතන මෙහෙම දෙයක් තියෙන්නේ. ඉතින් මම හොඳට පැහැදිලි කරනවා. ඒකෙන් පැහැදිලිව පේනවා හොඳට මෙතන දැන් සක්කාය කියන එක කඩා ගන්න නම් මේ වගේ නාම රූප ක්‍රියාවලියක් පිට තැනක නේද මෙහෙම දෙයක් තියෙන්නේ. එහෙම නොහොත් එතන ඉහට දෙයක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ කියන එක නැහැ කියන්නේ නැහැ. නමුත් ඒක තමයි සිද්ධාන්තය. එහෙම නොහොත් එහෙනම් මඤ්ඤණා කරන්න තියෙන්නේ. මඤ්ඤණා කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? තණ්හා මාන දිට්ඨියට ඒ වගේ ප්‍රපඥල යන්නේ නැහැ. තමන් පරිහරණය කරනවා දේවල්. අනේ එතනයි මට අපිට තේරුම් ගන්න හරි තේරුම් අරගෙන මේක මේ වගේ දෙයක් වෙන්නේ මෙහෙම මෙහෙම වැරදි විදිහට හිතන නිසා අපි වැරදි විදිහට නොසිතන්න නම් අපි මේ ගැන දැනගන්න ඕනේ. මොකද අන්තෝජක භජක අපි ඇතුලෙකත් ගැට පිටත් ගැට. එහෙනම් විඥානසිකේ දේව ඒ අහන ප්‍රශ්නේ මොකද? අනේ බුද්ධජන වහන්සේගෙන් අහන මේ ප්‍රශ්නේ කොහොමද මට මේක ලිහලා දෙන්නේ? මේ ගැට දෙක ලිහලා දෙන්න. මේ ගැට දෙක ලිහලා දෙන්න ගන්න තමයි හදන්නේ. මොකද මේ ගැට දෙක? ගැට දෙකක් ඇතුළේ නාම සහ රූප නාම ධර්මත් රූප ධර්මත් කැටියක් තියෙනවා. ඒ වගේම නාම රූපත් විඥාන චතර තව කැටියක් තියෙනවා. ඔය තමයි ගැට දෙක. ඉතින් ඔය දෙක විහා ගන්න තේරුම් අරගෙන විහා ගත්තාම හරි. දැන් අර කලින් ප්‍රකාශකලාවකේ ඇසට රූපයක් කන ශබ්දයක් ඇහෙනකොට ඕද වෙන් කළාම ඒ දෙක දෙන්නේනවා. එතකොට සක්කාය ඒ දෘෂ්ටිය ඇතුලේ නැහැ. එහෙම තමයි ඉල දෙක. එතකොට මම ඉතින් යහට වෙන්නේ නැහැ කියන එක. මොකද නැති දෙයක් ගැන මම කතා කරන්නේ. නැති දෙයක් නම් වෙන්නේ. එතකොට ඒ වටා තමයි අපි මේ සම්බයක්ම මේ කර්මයක් කරනවා. කර්ම ඇස්තිවීමක් නැති පැත්තට හිතනවා කියන්නේම දැන් අවිද්‍යාපත්‍ය සංස්කාර නුදුනත්ම කම නිසා සංස්කාර රැස් වෙනවා කියන්නේ එකෙන් ඉස්සෙල්ලා සංකාර අපිනියම් සංකාර ආනන්ද සංකාර කියන්නේ ඔක්කොම මේ තුන් ලෝකෙ. මේ ලෝකෙ ඉගෙනුනේ මේ භූමිය. මේ භූමි තුනටම අයිති ඉඳන් අපකටද. අපේපන්න භූමියට අනකොට එනම් හතර වෙනික පාදු සංකාර කියන්නේ ඒක නිත්‍යත්ව රිවර්. ඒ කියන්නේ අනිත්‍යත්ව හිතන්නේ. මේ අනිත්‍යත්ව කියන්නේ අඤ්ඤතා භාවය. අනිත්‍යපත්ත හිතන අනිත්‍යත්ව විසීමම තමයි නැති වෙන්නේ. ජේසුලියක් කියන එක එක තැනක තියෙන්නේ. අපිට ඒකට ඇදිර යනවා. ඒකේ වේගවත් වැඩි ක්‍රමකට ඒකට ඇදිරෙන කුණු ඔක්කොම. සංස්කාරද පැහැදිලි කරන කුණු. කුණු කියන්නේ මොකද? මේ සංස්කාර. සංස්කාර ඔක්කොම ඇදිර යනවා. දෙවෙනි අවිද්‍යාව පස්සේ අවිද්‍යාව නිසාම කුණුද? අවිද්‍යාව වැඩි ඉක්ිනාට කුණු ඇදිරෙනවා වැඩි. සංස්කාර හදන වැඩි. අවිද්‍යාව ටික තේරුම් ගන්න අඩු වැඩි කුණු ඇදීමේ ශක්තිය අඩු වෙනවා. මේ ගියස්තුලියේ තියෙන මේ රවුඩර් ගතිය, සැර ගතිය පොළොවට කඩාගෙන යන ඒක දැන් යන්න බැරුනම් අහල්ට පාතාලට යන පාතාල ඒ ගතිය නැති වෙලා යනවා. ඔන්න ඉතින් ඒක තමයි අපි සිත ප්‍රමාදිය කරගෙන, ඒ කියන්නේ කම සම්පතයක් පදවල හරි වෙන ක්‍රමයකට හරි මේ සංසිදුණු එකකින් මේ ගැන හොඳට හිතනකොට බලනකොට තමයි මේක සිද්ධාන්තය තේරෙනකොට එන්න ඒක විරුද්ධ පැත්තට යන්නේ. ඒකකොට ඉත්ත භාවය කියන එක ඉතර තියෙනවා, අතර තියෙනවා, මෙතන තියෙනවා, එහාට මෙහාට මූ වෙනවා, පල්ලෙහාට කඩාගෙනවා එන්නේ. මඤ්ඤතා මන් විඥාණයට පිටිකන්න තැනක් නැතිනම් මේ දෙක අඩු කරන්නේ නැහැ නේ. ඒ වගේ දෙයක් තමයි මට මේකට ගලපන්න පුළුවන්. මේ බොහොම සාකච්ඡාවක්, හොඳ සාකච්ඡාවක්, බොහොම හොඳ මාතෘකාවක් ප්‍රදලත් මහත්තයා ඉදිරිපත් කරේ. ඉතින් ඒක තමයි ගොඩාක් සිද්ධ වෙන අංගයක් කියන්න අපි පෙන්නුවා. තේරුම් ගන්න. සාදු සාදු තේරුම් ගන්නයි වසන් මහත්මයා. එමුනම් මම හිතනවා දැන් චිත්‍ර මහත්මිය යොමෙලන මම කැමති ඊළඟට මම නැවතත් ජයන්ත මහත්තයට යොමු වෙලා දිල්ලු මහත්තයට වෙනවා. චිත්‍ර මහත්මිය උතුමිට. තිරන් සර්ණයි හැමදෙනාටම වසන්ත මහත්මයාත් කතා කරනකොට ප්‍රශ්න ගොඩාක් හිත ඇතුලේ අහගෙන ගියා වගේ දැනුණා. එතුමා කියවනේ මම කියලා කියනවනේ. මේ මම කියලා ගන්නවා. ඉතින් කවුද මේ මම කියන්නේ? කවුද කියන්නේ මේ මම කියලා? අනේ එතන මට හිතෙනවා එතන හුඟක් මේ අපේ භාවනාවට යොමු කරන්න ඕන තැනක් කියලා. ඉතින් භාවනාවේදී ඒ ප්‍රශ්නෙට උත්තරේ සොයාගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මොකද එතුමා ඒ කියනකොට හිතන දේ තමයි මතක්ුනේ මේ ධර්ම දේශනාවක අපේ ගෞරවනීය ස්වාමීනි කෙනෙක් කියනවා මේ රූප ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු තියෙන තැන ඒ දේවල් වලින් ඇති වුණා කියලා අපි හිතට ගන්න මේ රූපවලට අපි කොහොමද නම් දෙන්නේ කියන එක උන්වහන්සේ ලස්සනට පැහැදිලි කරනවා. අර මැටි ගුලියක් අරගෙන එකම මැටි ගුලියෙන් එක එක විදිහට හදපු වාජන හෝ එහෙම නැත්නම් තවත් පින්තූර අපි හිතමු සතෙක් පින්තූරයක් ඒ වගේ දෙයක් වගේ මොන්කක් කෝසය ෂේප් එකකට හදනකොට හදන තිප්ප ගමන් අපි කියන මේ තියෙන ඇතිලියක් මේක වාස් එකක් මේක මුවෙක් මේක ගහක් එයාදි වශයෙන් අපි අඳුන ගන්නවා ඒවා. එතකොට කවුද මේවා මේ කියන්නේ කොහොමද මේ දේවල් කියන්නේ මේ ඔක්කොම එක තැනින් හැදුණු දේවල් එකම මැටි ගුලියෙන් ඇතිවෙන දේවල් වලට කවුද මේවා මේ කිව්වේ කොහොමද කියන්නේ මේ මේක වාස් එකක් මේක ඇතිලියක් ආදි වශයෙන් කියන්නේ කවුද කියන එක ඒකත් හිතට ආවා. වසන්ත මාත්‍ර පැහැදිලි කරනකොට ඉතින් ගොස් ඔය අපි භාවනා වැඩසටහන් වලත් ඇහිච්ච දේවල් උඩ අපිට හුඟක් විදර්ශනාවට ලක් කළ යුතු තැනක් කියලා හිතෙනවා. මේක මොකද මේ දීසුලිය ඉතාමත් වැදගත්. මොකද පටිච්ච සමුප්පාදයේ මුල කොටස අපි කල්පනා කරොත් අපි දන්නවා මේ ධර්මයේ තේරුම් ගත්ත කියලා යම් කිසි කෙනෙක් හැබෑවටම අපිට හිතුනොත් මට නිකමට හිතෙනවා අපි හිතුවොත් මොකද්ද වෙන්න ඕනේ අන්තිමට වෙන්න ඕනේ එකමද මෝඩකම නැති වෙන එක. ඒ කියන්නේ අවිද්‍යාව. මෝඩකම නැති වෙන්න නම් අපි ඇත්ත දැනගන්න ඕනේ, ඇත්ත දකින්න ඕනේ, ඇත්ත තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තොත් යම් කිසි කෙනෙකුට නැවත නැවත තර මඤ්ඤණාව කෙරෙන්නේ නැහැ. මේ මඤ්ඤණාව නොකෙරෙන්න නම් ඇත්ත දකින්න ඕන. ඉතින් කියලා හිම හිතනකොට හිතලා වසන්ත මහත්මයාගේ කතාවේදී දැන් අපි හිතුවත් මේ දේශලේ තියෙන විඥානයේ නාම රූපයත් අතර කියලා. සතගතන දේශනාවක තියෙනවා මේ මෙතනින් එහාට ප්‍රඥාවට යන්න බෑ කියලා. විඥානපච්චය නාම රූපං නාමෝපච්චය විඥාන. ඉතින් ඔය දේවල් අපිට පුළුවන් වත් භාවනාවේ විදර්ශනාවට ලක් කරන්න මොනවද මේ නාම රූප කියන්නේ ඒ දේවල් හැමදේම විස්තර වුණා. කල්‍යාණ මිත්‍රාට හැමදේම විස්තර වුණා කියලා හිතෙනවා. දැකීමක් ඇසීමක් වෙනකොට මොකද්ද වෙන්නේ? මොනවද මේක තු කරගන්නේ? මොනවද මේ දැකලා මේවට නම් දීලා එකතු කරගන්නේ කියලා බැලුවාම අපි දන්නවා මේ නාම රූප මිසක් ඒවා අපි හරි විදිහට දැක්කොත් අපි හිතමු මේ විදිහට හැම මඤ්ඤණාවක්ම පටන් ගන්නේ මේ දකින ඇහෙන දේවල් මම මගේ කරගත්තට පස්සේනේ. ඒ ගැන අපි කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද අපි දන්නවා සිදුවෙන හැම දෙයක්ම යම් කිසි විදියක නාමකරණයක් කරගෙන ඉන් පස්සේ තමයි මම දැක්ක කියලා කියන්නේ. මට ඇහුණා කියලා කියනවා. ඒ කියන්නේ කවුද කොහොමද මේක වෙන්නේ කියන එක විදර්ශනාවට ලක් කළ යුතු තැනක් කියලා හිතෙනවා. ඒ වගේම ඒ අර විඥානයේ නාම රූපයත් අතරින් කැරකෙන ගතිය තමයි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කියලා හිතෙනවා මේ දියසුලිය කියලා. එහෙමනම් මේ අපේ විඤ්ඤාණයට හසුන හැම දෙයක්ම අපි දන්නවා දැන් වසන්ත මාත්‍යෙක් කියනවා මේ ලෝකය කියන්නේ මේ නාම රූප සකස් වීමක්. ඒක එහා දෙයක් නැහැ. නාම රූප සකස් වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඉතින් තිස්සිතස්ස අඤ්ඤතත්තං කියන කීපීමත් අනිත්‍ය දැකීමයි කියන එක හුඟක් භාවනා වැඩසටහන් වලදී ඇහිච්ච තේරුම් ගත්ත පුතයක් ඉතින් වැරදක් තියෙන නම් කල්යාණ මිත්‍ර පැහැදිලි කරලා දෙයි. ඉතින් ඒකේ අපේ නිකන් සාමාන්‍ය විදිහට හිතනම රූපය ගැන සර්පකාරණ හොරද තර්තේනස්සේ පෙන ගොඩකට මේ සම්බන්ධ කරන්නේ. පෙන ගොඩක් තියා නිකන් හිතලා බැලුවොත් ඒක දෙයක්ද එහෙම නැත්තම් ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින දෙයක්ද කියන එක විත විදර්ශනාවෙන් හිතලා බලන්න පුළුවන් දෙයක්. ඒ නිසා මට ඉතින අද සාකච්ඡා කතා කර දේවල් වල වැදගත්කම හොඳටම තියෙන තැන කියලා මේ විඥාන පත්‍ය නාම රූප නාම පත්‍ය විඥාන කියන එක කොහොමද විඥානේ මොකක් නිසාද විඥානේ ඇතිනේ මොකක් නිසාද නාම රූප ඇතිනේ ඉතින් ඔය කරකවිල්ල තමයි දේසුලිය කියලා තේරුම් ගන්න තියෙන්නේ ඉතින් කල්යාණ මිත්‍රතාවෙන් මේ විදිහට මේ තේරුම් ගත යම් පිට දෙයක් කිව්වේ මම හිතන්නේ ඒකේ සත්‍යතාවයක් වාසත්‍යතාවයක් තම තමන්ට මේක යම් කිසි දවසක දැක ගන්න තේරුම් ගන්න අවබෝධ කර ගන්න පුළුවන් වුණොත් එතකොට අපිට තේරෙයි කියලා හිතෙනවා මේ සංස්කරණ මොකක් නිසාද මේ සංස්කාර නැස්සෙන්නේ හරිදී දැකපු නැති නිසා ඒ කියන්නේ අවිද්‍යාව නිසා හරිදී දැක්කලන් මේ සංස්කරණය සිදු වෙනකොටම දන්නවා මෙතන මම නැහැ මෙතන මම කියලා ගන්න දෙයක් නැහැ මගේ කියලා ගන්න දෙයක් නැහැ මේ සිතුවින් ගොඩක් සිදි වෙනවා නැති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව හැර මෙතන මේ අයිති කර ගැනීමක් අවශ්‍යකමක් නැහැ කියන එක. ඉතින් එවැනි තත්ත්වයක් ඇති වුණොත් කියලා නසන්ත මාත් කතා කරනකොට හිතුනේ එවැනි තත්ත්වයක් ඇති වුණොත් හිතනවා මේක මොඩකමක් නේද ඇත්තටම මේ මොඩකමෙන් නැයි නොති යමක් ඇහෙන පිනේ ඒ කියන්නේ දකින්න ඇහෙන දැනගන්න හැම මොහොතකම සිහියෙන් හිටියොත් සිහිය පිහිටුවගෙන යෝනිසු මනසකාරයෙන් බැලුවොත් මේ නාම රූප මොකක් ප්‍රත්‍යෙන්ද කියලා තේරෙන්න ගනි කියලා හිතනවා ඒ තේරුණාම එහෙනම් ඒක මොකක් ප්‍රත්‍යෙන්ද ඇති වෙන්නේ කොහොමද මේ විඤ්ඤාණය කියන එක මොකකින්ද ඇති වෙන්නේ මේ විදිහට අපිට තේරුම් ගත්තොත් මට හිතෙනවා අපේ ප්‍රශ්නේ වස්තුරට පැහැදිලි වෙලා යයි කියලා. මේවත් සංස්කාර පමණයි. ඒ නිසා කල්‍යාණ මිත්‍රතාවෙන් නැහැ. කියන්නේ මොකද මේ දේවල් විදර්ශනාවට ලක් කරලා අපි පොඩ්ඩක් උත්සාහයක යෙදලා බලමු. අපේ මෝඩකමත් පොඩ්ඩක් හරි මේ නැතිනොත් අපිට මේ දේ උපකාර වෙයි කියලා හිතුණා මේ තියසුලිය කතාව ඇහුණා. දරුවන් සරණ හැමදෙනාට. නැයි තිරුවන් සරණයි ජයන්ත මහත්තයට වෙනවා මම නිලු මහත්තයට මිලයි සාකච්ඡා නිමා ගන්න පෙර. තිරුවන් සරණ හැමෝටම බොහොම පිං නිලු මහත්තයා මම හිතන්නේ ඉතාමත් හොඳින් අපිට කරුණු කාරණා මතක කර දෙන්න නිලු මහත්තයා මහන්සි ගත්තා. ඉතින් අර ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ තියෙන බලන විදිහ වෙනස් හැමෝගෙම තියෙන අත්දැකීම් ඒ වගේම ශ්‍රුතය සමාන්ත ගලප ගන්න විදිහ හුඟක් වෙනස්. නමුත් ඒ කොයි විදිහකට බැලුවා අපි අර කතා කරා වගේ මේ අපිට දකින්න අහන දැනෙන දැනගන්න කිසිම දෙයක් මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි නොගන්න තැනට එන්න තමයි අපි මහන්සි ගන්න මේවා අවබෝධ කර ගැනීම. ඉතින් ප්‍රපංච කියලා කියන්නේම තණ්හා මාන දිට්ඨි කියලා තමයි අපි හැම වෙලාවෙම කතා කරන්නේ. ඉතින් තණ්හා කියලා කියන්නේ මගේ කියන එක. මාන කියලා කියන්නේ මම කියන එක. දිට්ඨි කියලා කියන්නේ මගේ ආත්මය කියන එක. ඒ කියන්නේ මම මගේ ආත්මය කියලා ගත්තාම ওই තණ්හා දිට්ඨි මාන කියන තුන එතනට අපිට ගොනු කර ගන්න පුළුවන් ඒ විදිහට. ඉතින් අපිට තේරෙනවා මේක ඇත්තටම මම මගේ කියන මගේ ආත්මය මගේ අධිකාරියක් කරතේ පවත් ගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්න කළ යුත්තක් හැම වෙලාවෙම. මොකද අනාත්ම ගතිය මේ හැම දෙයකම මේ නාම රූප ධර්මයන් ගෙතින අනාත්ම ගතියම තමයි අපිට ඒ ගැන ලං කරලා නාම රූප ධර්මයන්ට ලං වෙලා බලනකොට විශේෂයෙන්ම සතිපට්ඨානය වගේ දෙයක් වඩන හැම මොහොතකම තේරෙන්නේ සක්මනක් කරත් ඒ වගේම පරියංක භාවනාවක් කරත් මේ හැම දෙයකින්ම තේරෙන්නේ මේ කිසිම දෙයක් තමන්ගේ අධිකාරීත්වයේ යටතේ නැත්නම් තමන් කැමති ආකාරයකට පවත්වා ගැනීමට නම් කිසිම විදියෙ පුළුවන් කමක් නැහැ. වෙන කතිය අපිට විනාඩි කීයක් පුළුවන් ද එක විදියකට අපේ හිත සකස් කරගෙන ඉන්න. එක අරමුණක තියාගෙන ඉන්න. ඒක තියාගෙන ඉන්න අමාරු වෙනවා. මොකද පුහුණු කරන්න ඒ තරම් අමාරුයි මේ හිතේ. ඒක අනාත්ම භාවයේ. ඒක ඒ විදියට තමයි හිත දුවන්නේ. ඒ වගේම අපිට නොයෙකුත් අරමුණු වෙනවා. ඒ අරමුණු දිහා බලනකොට ඒ කිසිම අරමුණක් අපේ කියලා පවත් ගන්න බෑ. අපේ කියලා ගත්ත ගමන්ම ඇත්තටම ඒක වෙනස් වෙනවා. ඒක අපිට හොඳට තේරෙනවා. මොකද මේ යම් කිසි දෙයක් Tamanta ලං කරගත්ත ගමන්ම ඒක කෙරෙහි තිබිච්ච සිතුවිලි ටික ඔක්කොම වෙනස් වෙනවා. ඒක දිහා බලන විදිය සමහරට ලෝභකම වැඩි වෙන්න පුළුවන්. ඒක මගේ කරගන්න තව තවත් උමනාව වැඩි වෙන්න පුළුවන්. දැන් අපිට දැන් අපි පරිහරණය කරන බඩු බහන්න ගත්තා අපිට කඩේ තියෙනකන් ඕකට කිසිම සංහාවක් නැහැ. කඩේ තියෙනකන් අපිට ඒක ආරක්ෂා කරගන්නවත් සතුරන්ගෙන් බේර ගන්න ඕනේවත් කියලා කිසිම දෙයක් නැහැ. මම මේ කියන්නේ බොහොම රළු මට්ටමේ. නමුත් ඕක අපිට ගත්ත ගමන් තමන් මිලදී ගත්ත ගමන්ම ඊට පස්සේ ඒක ආරක්ෂා කරගන්න ඕනේ, කරක ගන්න ඕනේ, ඒක හොඳින් පරිහරණය කරන්න ඕනේ කියලා මේ සමුදායක් හැම දෙයක්ම ඒක වටා රොක් කරා. ඒ කියන්නේ දැන් බලන්න අර කඩේ තිබ්බ දේට වඩා දැන් වෙනස් දෙයක් තමයි අපි පරිහරණය කරන්නේ. කඩේ තිබිත් එහෙම පරිහරණයක් අපේ මනසින් ඒ වගේ මේ කිසිම සංකල්පයක් නැතිවලා තිබුණේ නැහැ. අපිට සමහරට ඒ දේ ගන්න ඕනේ කියලා ලෝභ සිතක් ඇතිවලා තියෙන පුළුවන් ඇති. නමුත් ඊට එහා ගිය දෙයක් නැහැ. නමුත් ඒක තමන්ගේ ළඟට ගත්ත ගමන්ම, ලං කරගත්ත ගමන්ම ඒ කෙරෙහි තියෙන සංකල්පයන් සේරම වෙනස් වෙනවා. ඊට පස්සේ අපිට ඒක වටා අපේ ලෝකේ කොටසක් බවට ඒකපත් වෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි මේ ඉන්ද්‍රියන් එහෙමත් ආයතනින් ගන්න හැම දෙයක්ම ඒ තත්ත්වයටපත් වෙනවා. ඒතකොට තමයි ওই මමස්සේ කියන එකයි ඊට පස්සේ මගේ කියන එකයි මට ඕන විදිහට පවත් ගන්න කියන එකයි මගේ එජෙන්ඩා එකට අනිත් මිනිස්සු වැඩ කරන්න ඕන කියන එකයි ඔක්කොම එන්නේ ඒ තමන් මේ කොච්චර දුරට මේවට ලං කර ගන්නවද කියන එක අනුව තමයි. ඉතින් එතකොට අපිට පේන්නේ මේක මේ ධර්මතාවයේ විදිහට දකින්නවා නම් මේ දුක්ඛතාවයේ අනිත්‍යතාවයේ අනාත්මතාවයේ ඒ ආකාරයෙන් දකින්නවා නම් මේ සතිපට්ඨානේ හරහා අපේ ටික කෙලස් කියවිලා මේ ඔය ආකාරයෙන් අපිට මේ ගැන සෑහෙන මනස නිදහස් කරගන්න පුළුවන් කියලා ඉතින් හිතනවා. ඉතින් ඒක මේ දැන් තර්කයට තමයි මේක ගලපන්න වෙන්නේ මේ අවස්ථාවේ. නමස්කාරය භාවනා කරනකොට මේ පිළිබඳව තව තවත් නම් වෙයි. ඉතින් අද සාකච්ඡාවත් මම හිතන්නේ අපේ කෙලස් ධර්මයන් යම් කිසි ප්‍රමාණයකින් හඳුනගන්නත් ඒ වගේම ඒවට කුමක් කළ යුතුද කියන ජේ පැත්තට යොමු වෙන්නත් උදව් වුණා කියලා හිතනවා. ඉතින් විශේෂයෙන්ම දලුවත් මහත්මයා ඔබතුමාටත් අනිකුත් සියලුම කල්යාණ මිත්‍රයන්ටත් ඒ වගේම අපේ දිලුක් මහත්මයා විශේෂයෙන්ම අපිට මේ ධර්ම කටි කරුණු මත කරපු ඔබතුමාටත් ඉතාමත්ම කෘතඥයෙන් මම නිහඬ වෙනවා කියලා හිතනවා. සාදු සාදු සාදු. නැයි එහෙනම් මම සාකච්ඡාව ආරම්භ කරපු දිලුක් මහත්මයාටම යොමු වෙනවා. එහෙනම් අද දවසේ දී සාකච්ඡාව නිමා කරන දිලුක් මහත්මයාට කියලා. ඔහමද සියලුම කල්යන් මිත්‍රයන් තිරුවන් සරණයි. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අපි කාලීකුත් වෙන නිසා ඉක්මනට පින් දීලා අපි අවසන් කරමු. ඉතින් අද අපි පැය දෙකකටත් වැඩි කාලයක් මේ ධර්මයේ ඉතා ගැඹුරු ගැසල්ම කොටස් සාකච්ඡා කරා. අපේ හිතල ක්ලෙස් බොහෝ අඩු වුණා. අපි උත්සාහ කරේ මේ සිතේ මේ ධර්මයේ නිප්පිතා අනිත්‍ය දුක්ඛ අනාත්මතුලින් සමාකාරක නිප්පිතාවක් ඇති කරගන්න මේ සත්‍ය දකින්න. ඉතින් අපි රැස් කරගත්තු සියලු කුසල් මුලින්ම මතක් කරගමු. කුතා කෘතඥතා වේමු. අපි අද මේ සාකච්ඡා කරේ කටුකුරු ඥානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ දේශනා අස්ත කරගෙන ඉති උන්වහන්සේ ආසනීප සත්‍යයෙන් ඉන්නවා. ඉති උන්වහන්සේට අපි නිදුක් අපි නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. තව බොහෝ කාලයක් මේ අප අතර වැඩ සිටින දේශනා නොකලත් ඒ වුණත් ඇති අපිට ඇත්තටම විශාල අනුබලයක් මේ ධර්ම මාර්ගයන් මේ වැඩ සිටීම. ඉතින් ඒ වගේම මේ ග්‍රන්ථ රෙකෝඩ් කරලා මේවා ඒ කතා රෙකෝඩ් කරලා ඊළඟට මේවා ග්‍රන්ථ බවට පත් කරලා ඒවා අන්තර්ජාලය තුළින් ලැබෙන සරස්නේ තීසියටම පින් මහත්මාත්මීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි අද අපිට මේ වැල්සතාන අපිට මේ කල්ලාන මිත්‍රයන් වශයෙන් එකතු වෙලා අපිට මේ ධර්ම කරුණු සාකච්ඡා කරන හිතර නිදහසක් වෙන ධර්ම කරුණු සාකච්ඡා කරන අවස්ථාවක් ලබා දෙන්න. දැලුවත් මහත්මයාට අපි හැමදාම අපි කියන්නේ දුක්ඛනෝ විසෝත්ත්වය වතුමගේ ධර්ම කටයුතු බොහෝ මික්මනින් සිදු වීමලත් ඒ වගේම ශාරීරික සෞඛ්‍ය ප්‍රශ්න මොනවා හරි දිනවනම් ඒව දුරු වෙලා මොහවහ සත්‍ය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කල්යාණ මිත්‍ර හැම දිනාටම ඒ වගේම අද සාකච්ඡාවට සහභාගී වෙන සියලුම කල්යාණ මිත්‍රයන්ගේ සීලය අධි සීලය බවට සමාධි අධි සමාධි අධි ප්‍රඥාව බවට පත් වෙලා සද්දා විරිය සති සමාධි ප්‍රත්‍යයන් කියන දිනු වෙන බොහෝ ඉක්මනින් මේ තම තමන්ගේ ශාසන අභිමතාර්ථ සම්පූර්ණ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.